දැයි හැමදෙනාටම සතුටක් සර්ණයි. අද දවසේ සති විඥාන්නේ කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට සියලුම කල්‍යාණ මිතුරු ප්‍රියන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අද 2014 වසරේ ජූලි මාසයේ 14 වෙනිදා සතියේ සිකුරාදා දවසේ ඉංග ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලා මේ වෙලාවේ රාත්‍රී 8:00 වෙනිදා 15ක් ගත වෙලා අපි රාත්‍රී 8:00 පටන් ගන්න මේ වෙලසටාන සමායෙන් මගේ අතපසීම. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ ජයන්ත මහත්මයා අපිට ඒක දවසක් තිස්සේ නම් කායගත සති පිළිබඳව වැඩසටහනක් ඒ කියන්නේ කොටස් කරගෙන ආවා ස්වයං වාසියෙන් නැති දිනන්හි බොහෝ විට අපිට උපකාරයක් වශයෙන් ඉතින් අද ප්‍රොසෙස් එක ඔයගොල්ලෝගේ තියෙන නිසා ජයන්ත මහත්මයා මම හිතන්නේ ඒ යම් කොටස් ඉස්මතු කරලා කිසියම් සාකච්ඡාවක් බවට පරිවර්තනය කරගෙන මේ තව දුරටත් කාරණා ඉස්මතු කරගන්න අද දවසේ ඉස්මතු කර උත්සාහ කරයි. මොකද විශේෂයෙන්ම ඒ ප්‍රදර්ශන සාකච්ඡා දෙවස්ථාන සම්බන්ධ නොවිච්ච කලන් මිත්‍ර කියපු දෙයක් ඉන්නවා. දැන් තමයි මහත්මයාගේ දේශී ස්කයිප් එකේ ඉන්න මහත්මිය සමන්ති ස්කයිප් එකේ ඉන්න මහත්මිය වගේ ඒක වැඩසටහන වල හිටියේ නෑ මම හිතන්නේ. ඒ නිසා කාටත් ප්‍රයෝජනයටත් අපිටත් කාටත් ප්‍රයෝජනයක් වෙන විදිහට දැන් මහත්මයා අපිට කාරණා ඉස්මතු කළා. කොග්ගල්ගේ මහත්මයා සම්බන්ධ කරගෙන අද සාකච්ඡාවක් කරાવી අපි කාටත් භාවනා වුණාට සම්බන්ධ වෙන කාටත් උපකාර වෙන ආකාරයට. හොඳයි එහෙනම් මම තම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන්න. හොඳයි හැමදාම ප්‍රතිබෝධන සර්මයි සකල්ප මහන්සිය නමස්කාර වේවා. අපි කලක සිද්දේම විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ නොවන විදයන් වලදී සාකච්ඡාවට ගත්තේ මේ කායගත සතිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම කොටස් කීපයක්. ඒකදී අපි නැවතවරක් අපි මතක් කරගත්තොත් මේ කායගත සති සූත්‍රය කීපවලකම මේ සූත්‍ර පිටකේ අපිට දක්නට ලැබෙනවා. මේකේ මුලින්ම කෙටියෙන්ම සඳහන් වෙන තැනක් තියෙනවා සංයුක්ත නිකායේ අසංකත වර්ගයේ. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂු සංඝයා අමතලා මම බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා අසංකතයට යන මගක් දේශනා කරනවා කියලා දේශනා කරලා අසංකතය කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ දුරු කිරීමයි අසංකතයට පත්වන මාර්ගය හැටියට කායගත සතිය සඳහන් කරනවා. ඒ කියන්නේ එතනදී අපිට තේරුම් ගන්න වෙන්නේ මේ කායගත සතිය හරහා තමයි නිර්වාණ මාර්ගය එතනදී ඒ අවස්ථාවේදී ඒ පරයයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කියලා. ඊළඟට අපි දන්න අසංකතය කියලා කියන්නේ නිවන අසංකතය යන මාර්ගය හැටියට කායගත සතිය තමයි දේශනා කරන්නේ. ඊට පස්සේ නැවත වරක් අපි බැලුවොත් එහෙනම් මජ්ක්‍ධිම නිකායේදී සඳහන් වෙනවා මේ කායගත සති සූත්‍රය වශයෙන් තවත් තැනක කායගත සතිය පිළිබඳව කරන ලබේශනය. එතනදී ඇත්තටම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ දානෙන් පසුව විෂුන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. ආශ්චර්යයක් මේක අද්භූතයක් ආශ්චර්යයක්. මොකද සියල්ල දන්නා සියල්ල දක්නා අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බහුල කරන්න භාවිත කරන්න කියලා කිව්වා මේ කායගත සතිය කියන එක. ඒක ඉතාමත්ම මහත්ඵලයි මහානිසංසයි කියලා කතාවක් ඇති වුණා. ඉතින් එහෙම කතාවක් ඇති වුණ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ එතන වැඩම කළාම මහානිසංසයට වඩින්නට පෙර කොයි විදිහේ කතා බහකට නිරත වුනේ කියලා. එතකොට එතන හිටපු විශ්ව සංඝයා කියන පවසනවා මෙන්න මේ විදිහයි අපි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් භාවයත් අද්භූත භාවයත් ගැන කතා වුණා. මේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ විසින් මේ කායගත සතිය බහුලීකත කරන්න භාවිත කරන්න ඒ මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා කියන එක තමයි කතා වුණේ කියලා කියනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද මේ කායගත සතිය කියන්නේ කියලා. ඉතින් එතෙන්දි තමයි මූලික වශයෙන්ම ආනාපාන සතිය මූලික කරගෙන ඊට පස්ව ආනාපාන සතිය ගැන අපි දන්නවා හුස්ම රැල්ලේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන එක මූලික කරගෙන කරන සතියක් සිහිය පැවැත්වීමක් තියෙනවා ඒ ගැන සඳහන් කරනවා. ඒ වගේම ඊළඟට ඉරියව් පැවැත්වීම අපි ඒකට කියනවා ඉරියාපත කියලා. මේ ඉරියාපත පැවැත්ම පිළිබඳව සිහියෙන් ඉන්නේක ගැන දේශනා කරනවා. ඊළඟට සම්පජාන එහෙමත් නැත්නම් ඔතේ සම්පජාඤ්ඤ භාවනා හැටියට අරස්පය දිගහනකොට හැකිලෙනකොට ඒ වගේ චීවර පාත්‍ර දරනකොට ඒ වගේම වැස් කිලි කැස් කිලි යනකොට ආදී වශයෙන් කොයි විදිහටද සතිය පවත්වන්නේ කියන එක ගැන දේශනා කරනවා. එතෙන්දී ඒක අපි කියන සම්ප්‍රජාඤ්ඤ භාවනාව කියලා. ඊළඟට අපි කතා කරා ධාතු මනසිකාරය. නැහැ ඊට කලින් කතා කරා අසුබ භාවනාව සම්බන්ධ. ඒ කියන්නේ මේ ශරීරයේ කුණුපතිස් එකක් එතෙන්දී උත්සාහපච්චා කරනවා. මේ ශරීරයේ දිහා කොහොමද මේ අසුභානු දර්ශීව එහෙමත් නැත්නම් මේක අසුභ කොටස් මෙනෙහි කරන විදිහ පිළිබඳව එතෙන්දී සඳහන් කරනවා. ඊළඟට ධාතු මානසිකාරය කරන්නේ කොහොමද කියලා අපිට මතකයි උදාහරණයක් කිව්වා මේ හතරමං හංගීක ඉඳගෙන යම් කිසි ගවඝාතකයෙක් එහෙමත් නැත්නම් ඒ ගවඝාතකයෙකුගේ ගෝලේ ඒ මාස් වෙන වෙනම කපල කුට්ටි කරලා මේසයක් උඩ තියලා මිනිස්සුන්ට විකුණනවා. එතකොට ඒතන ගවයේ හැටියට දෙයක් පේන්නේ, එතන මස් හැටියට යම් යම් කොටස් ටිකක් තමයි පේන්නේ. අන්න ඒ වගේ මෙතන අර සත්පුද්ගල සංඥාවෙන් ඉවත් වීමත් ඒතන සිද්ධ වෙනවා. එතන හරකෙක් කියලා පේන්නේ නැහැ. ඒ වගේ මේ ධාතු දිහා බලන්න කියනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ඒ ධාතු හතර සම්බන්ධයෙන් ඒක කයට සම්බන්ධ කරලා බලන්න කියලා තමයි එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ අපිට යන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඒ ධාතු මනසිකාරයෙන් පස්සේ මල පොඩ්ඩක් දෙන්න මම මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ නව ජීවිත කියන්නේ ජීවිතයේ කියලා කියන්නේ සොහොන් බිමට. මේ සොහොන් බිමට දාපු මනසිරුලක ජරාවට පත් වීම පිළිබඳව අවස්ථා නවයක් සිහි කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට බලන්න කියලා. ඊට කලින් මම කෙටියෙන් මතක් කරන්නම් අර කලින් කියපු භාවනාවක් නැත්නම් ඒ සතියේ පිහිටුවීම තුලින් එක දෙයක් බුදුරජාණන් වහන්සේ හැම තැනදිම කියනවා. ඒ විදිහට සතිය වැඩි වීම නිසා මෙන්න මේ විදිහට කියනවා. මම අන්තිම ටික කිව්වොත් එහෙම මේ අර ගෝඝාතක ඒ කැටියට ඒ වගේ මේ බලනකොට ඒ කියන්නේ කොටස් දිහා බලනකොට ධාතු වශයෙන් බලනකොට මේ ආකාරයෙන් කියනවා. සේයතාවි වික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝවා ගෝඝාතකේ ගෝඝාතකාන්තේ වාසීවා ගාවින් වදිස්වා චාතු මහපතේ බිලසෝ විභචිස්වා විසින්නෝ අස්ස ඒව මේවකෝ බික්වේ බික්කු ඉම මේව කායන් යථාතිතන් යථා පනහිතන් ධාතු සෝ පත්සවෙක්ක. එතන් දෙකයන්නේ මේ දක්ෂ ගෝඝාතකයෙක් කයි නැත්තන් ගෞඝාතකයෙක්ගේ උදව්වටින්න කෙනෙක්කෝ මේ විදිහට ගවයෙක් මරලා හතරමං හන්දියට කොටස් වශයෙන් මේක බෙදලා වාඩි වෙලා ඉන්නවයක විකුණා. එතකොට අන්න ඒ වගේ මෙන්න මේ කයත් පිහිටලා තියෙන විදිය කොයි විදිහටද කොයි ආකාරයකට පිහිටලා තියෙන කියන එක ධාතු වශයෙන් ප්‍රතිවේක්ෂා කරනවා. එතකොට ඊට පස්සේ මෙහෙම දේශනා කරනවා අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ති. තස්ස එවං මෙන්න මේ කියලා තමයි හුඟක්ම වටින්නේ. මේ කියලා මේ කොටස තමයි හැම භාවනාවක් අවසානයේ එහෙම නැත්නම් හැම සතිය වැඩිම වැඩිමක් සම්බන්ධයෙන්ම අවසානයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තස්ස එවං අප්‍රමත්තස්ස ආචාපිනෝ පහිතත්ස්ස විහෙරතු ජී කේහසිතා තරසංකප්පා තේ පහියං හේතං පහන අජ්ජත්මේව චිත්තං සංකිට්ඨති සම්නිසීත ඒකෝදි හෝති සමාධිය ඒවම් පිටිච්ඡවේ වික්ඛු කායගතං සතින් භාවේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට බලනකොට මේ මෙතන විඳන් කිව්වේ මේ කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තියෙන බව දැකීමෙන්. ඒ කියන්නේ එතෙන්දී කියන්නේ මේ ධාතු මාත්‍රයක් පමණයි කියන කොටසේ. එහෙම බලන කෙනෙක්ගේ කොයි විදිහට බලන කෙනෙක්ගේද අප්‍රමාදස් අප්‍රමාදීව ආතාපිනෝ. ඒ කියන්නේ කෙලෙස් සමන වීර්යෙන් යුක්තව පවිතස්සත් නිවනට බර වෙලා විහෙරතු ඉන්නකොට ඒ කෙනාගේ ගේහසිත තරසංකප්ප. අපි කලිමුත් මතක් කරා ගේහසිත තරසංකප්ප කියලා කියන්නේ මේ ගෘහස්ත පුද්ගලයේ ගේමත් නැත්නම් අපි කිව්වොත් එහෙම ප්‍රත්‍යක්ෂන පුද්ගලයේ ගේමත් නැත්නම් මේ කාමය කාම අරමුණු පස්සේ දුවන සිත මේ සංකල්පයන් හිතෙවිලි නැති වෙලා යන එක පහියන්. එහෙම නැති වෙනකොට ඇතුළතින්ම සිත සමාධිමත් වෙනවා, ඒ කෝදි භාවයට පත් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ කායගත සතිය වඩන්න කියලා කිව්වේ. ඉතින් ඔය ප්‍රතිපලය මෙන්න මේ විදිහට මේ සංකප්ප වලින් අයින් වෙලා සිත මේ විදිහට ඒකෝදි භාවයකට සමාධියකට එන ප්‍රතිපලය මේ හැම සතිය වැඩිීමේ කර්මස්ථානයකින්ම බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒක තමයි ඒකේ ආනිසංසය කියන්නේ. ඉතින් අපිට මෙතනදි ගන්න තියෙන තව දෙයක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ අනිත්තර අසංකත සූත්‍රයේදී කිව්වදේ අසංකත ධාතුවට ධාතුව අවබෝධ කරගන්න නම් මේ කායගත සතිය වඩන්න ඕනේ. ඒකෝ දැන් මෙතනදි කියන්නේ කායගත සතිය වඩන එකේදී වෙන්නේ හිත ඒකාග්‍රතාවයට ඇවිල්ලා සමාධියට පත් වෙනවා, සංසුන් වෙනවා, එකඟ වෙනවා, සමාහිත වෙනවා කියලා. ඉතින් අපි දන්නව අහලා තියෙන ධර්මය අනුව යම් කිසි සත්‍යතාවයක් අපි කිව්වොත් එහෙම සත්‍ය සොයන කෙනෙකුට සත්‍ය සොයාගන්න පුළුවන් වෙන්නේ මේ සමාධිමත් වෙච්ච සිතක් ඇති විට විතරයි. කලබලකාරී සිතක් තියෙනකොට ඒ සත්‍ය ඇතිදී ඇති හැටියෙන් පෙනීමේ හැකියාව නැති වෙනවා. සිත එහෙම දුවන නිසා. ඉතින් මේ සමාධිමත් වීමම තමයි වීම හරහා තමයි ඒ සත්‍ය අවබෝධය කරා කෙනෙක් යන බව අපිට තේරුම් ගන්න වෙන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ අර නව සීවතික කියන කොටස. ඒකදී මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුනච්ච පරම් වික්ඛවේ වික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවති කාය චද්දිතං ඒකාහමතං වා දීහමතං වා තීහමතං වා උද්ධමාතකං විනීලකං විපුප්පකජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති තස්ස ඒවං අප්පමත්තස්ස ආචාපිනෝ පහිතස්ස විහෙරසෝ යේ ගේහසිතා සවසංකප්පා සේ පහියං තේතං පහන අච්ඡත්තමේව චිත්තං සංතිස්සති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති ඒවම්පි වික්ඛවේ වික්ඛු කායගතං සතින් භාවේති. මෙතෙන් කියන්නේ මෙතන මේ අපි කිව්වා මේ සිවසි කාය කියලා කිව්වේ සොහොන් කොටකට මේ සොහොන් බිමකට මේ දාපු මේ එක දවසක් යම් කෙනෙක් මැරිලා එක දවසක් හෝ දවස් දෙකක් හෝ තුන් දවසක් හෝ ගියාට පස්සේ ඉදිමිච්ච තැන ඉදිමිලා තියෙන මලක් හඳක් ගිහිල්ලා සොහොනකට දැම්මහම ඒක දිහා බලලා මෙතන කියනවා සෝ ඉමමේව කායන් උපසංහරති කියලා. මේ උපසංහරණය කරනවා කියලා කියන්නේ තමන්ට ආදේශ කරලා බලනවා. දැන් තමනොත් නැවුනහම මෙන්න මේ විදිහයි නේද කියන එක බලන මේ මැරිච්ච මේ ඉදිමිච්ච මේ සොහොන් බිමකට අතහැරලා දාලා තියෙන මලමිණිය වගේ නේද මගේ අය කියලා යම් දවසක හෝ වේවා මේ විදිහට තමයි කියලා එයා තමන්ගේ කයට ඒ දක්ෂින මලසිරුර ආදේශ කරගන්නවා. එහෙනම් දැන් ඒ විදිහට හිතනවා. හිතන්නේ කොහොමද? අයම්පිකෝ කාය අයම්පිකෝ කාය මත්යත් මේ වගේ ඒවම් ධම්මෝ ඒවම් භාවි ඒතං අනතීතෝ. මේක හිතාමත්ම වැදගත් කොටසක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවම් ධර්මෝ ඒ තමයි ධර්මයේ ඒක එකයි ධර්මයේ ඒවම් භාවි ඒක තමයි ස්වභාවය ඒතම් අනතීතෝ අපි අතීත කියලා කියන්නේ ඉක්ම වූ කියන අර්ථය අතීත කියලා කියන්නේ ඉක්ම වූ කියන අර්ථය මෙතන දැන් අනතීත කියලා කියන්නේ ඉක්මවලා නැහැ කියන අර්ථය සමාද මේ සිද්ධිය මේ ස්වභාවයේ ඉක්මවලා නැහැ කියන්නේ මේ ධර්මතාවයේ මේ ස්වභාවයේ ඉක්මවලා නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ උපසංහරණය කරන්න එහෙමත් නැත්නම් තමන්ට ආදේශ කරලා බලන්න කියලා කියන්නේ. සමහරුත් මේ தත්ත්වයේ ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි. මේ ධර්මය මේ ස්වභාවයේ ඉක්මවලා ගිය කෙනෙක් නෙවෙයි කියලා තමන්ගේ කයිදියත් ඒ විදිහට බලන්න කියනවා. ඒ විදිහට බලන කෙනෙකුට අප්‍රමාදීව ඒ ක්‍රිස්තවන වීරයෙන් නිවනට හිත යොමු කරලා ඉන්න කෙනෙකුට මේ ගෘහස්ත සිතේ තියෙන අර කාම ඡන්දාදී දේවල් වලට දුවන සිතේ විසිරීම දුවන සිත නැති වෙනවා. නැති වෙලා මොකද වෙන්නේ? ඒක අසබසින්ම සංසුන් වෙලා සමාධි ඒකෝදි භාවයකට පත් වෙනවා. නැත්නම් ඒකාග්‍ර වෙලා සමාධියකට පත් වෙනවා. අන්න ඒ විදිහට මේ කායගත සතිය වඩන්න කියලා කියනවා. ඒ විදිහ තමයි මේ කායගත සතිය වඩන්නේ. එතකොට ඒ තමයි පළවෙනි කොටස. ඉතින් ඒ වගේ දැන් තව කොටස් 9ක් තියෙනවා. මම කීපයක් කියලා ඊට පස්සේ අපි කෙටියෙන් සාකච්ඡාවක් කරලා නැවත වරක් ඉතුරු කොටස් ඉදිරියට කියමු. ඊළඟට බුදුජානක විසින් දේශනා කරන පුණ්‍ය පරම් භික්ඛවේ භික්ඛු සේය සාපි පස්සේය ශරීරං සිවති කාය චද්දිකං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං විජ්ජේහිවා කජ්ජමානං සුවානේහිවා කජ්ජමානං සිංගාලේහිවා කජ්ජමානං විවිදේහිවා කජ්ජමානං පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝ සස්ස ඒවං අප්පමත්තස්ස ආතාපිනෝ පහිතස්සස්ස විහෙරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති හේතං පහාන අජ්ජත්තමේ චිත්තං සංසිද්ධති සම්නිසීදති ඒකෝදි හෝති සමාධිය ඒවං පිටික්ඛවේ භික්ඛු කායගතං සතින් භාවේති මෙතනදි කියන්නේ දැන් අර අපි කලින් අවස්ථාවේ කිව්වනේ දවසක් ගිහිල්ලා හෝ දවස් දෙකක් ගිහිල්ලා හෝ දවස් තුනක් ගිහිල්ලා හෝ කියන මල සිරුරක් ඉදින්දා තියෙන නිල් පාට වෙච්ච මේ සරව දේරෙන මේ විපොබ්බුජාගන් කියන්නේ මේ සරව දේරෙන කයක්. දැන් මෙතන කියන්නේ අන්න ඒ කයේ තව යනකොට මොකද වෙන්නේ? මේකට විවිධ සතුන් නැවිලා මේක ආහාරයට ගන්නවා. දැන් අපි දකිනවා දැන් පාරායිනේ ඉන්න මැරලා ඉන්න සතෙක්ගේ ඇඟේ වහලා කාක්කෝ හැම ඒ බඩවැල් අදිම අපි දැකලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ මේ දැන් ඒ වගේ සොහනකට ගෙනිහිල්ලා දාපු ශරීරයකට මේ කාකේහි වාසජමාන කපුටු ඇවිල්ලා කනවා. එතකොට කුලලේහිවා. එතකොට මෙතන උකුස්සෝ ඇවිල්ලා කනවා. ඒ කැලි කැලි ඇද කනවා. ඒ වගේම ගිජ්ජේහිවා. එතකොට ගිජුනේ හිමිව ඇවිල්ලා කනවා. ඊළඟට බල්ල සුනකෝ ඇවිල්ලා කනවා. ඒ වගේම හිවල්දු ඇවිල්ලා ඒ වගේ කොටස් කනවා. ඒ ශරීරයේ කොටස් ආහාරයට ගන්නවා. ඒ වගේම විවිධ සාමි ශුද්ධ පානි ගැන පනෝ වගේ කොටස් ඇවිල්ලා මේක කනවා. ඉතින් අන්නේ එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ කය ගැන හිතන්න කියනවා. අයම්පිකෝ කායෝ. මෙන්න මේ විදිහයි මේ කය වනාහි මෙන්න මේ විදිහයි. කොහොමද? ඒවම් ධම්මෝ ඒවම් භාවී ඒතං අනසීතෝ. අපිටත් කවදා හරි මටත් කවදා හරි වෙන්නේ මේ විදිහයි. මේක තමයි ධර්මතාවය. මේක තමයි ස්වභාවය. මාද ඒ తත්වය ඉක්මවා ගිහින් නැහැ කියලා හිතන්න කියලා කියන උපසංහරණය කරන්න කියලා කියනවා. ඒම කරනකොට අර කිව්ව ප්‍රතිපාතිකම ලැබෙනවා. අවසාන වශයෙන් සිතේ ඒකෝදි භාවයක් සමාධියක් ඇති වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි පුනච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පච්චේය ශරීරං සිවතිකායිසද්දිතං අච්චික සංකලිකං සමන්ත ලෝහිතං නහාර සම්බන්ධං ඔන්න ඔය ආකාරයට කියලා එතකොට කියනවා මේ විදිහට ශරීරයේ අච්චික සංකලිකය ඇත කැකීම මස් සහිත ලේ සහිත නහර සම්බන්ධ වෙච්ච මේ ශරීරයේ දිහා බලන්න කියනවා. එතකොට දැන් අර සත්තු කාලා ගියාට පස්සේ මේකේ ලේ සැවරිච්ච ඒ වගේම ඇස සැකිල්ල පේනවා. ඊට පස්සේ මේ නහරවල් පේනවා. එතකොට අන්න ඒ දිහා බලලා එතකොට කල්පනා කරන්න කියනවා මාද මේ සත්‍ය මේක තමයි ධර්මතාවය. මේක තමයි ස්වභාවය. තමාට ඒ සත්‍යයේ ඉක්මවා ගින් නැහැ කියලා තමන්ට ඒක ආදේශ කරලා හිතන්න කියලා කියනවා. එතකොටත් වෙන්නේ ඒ ආකාරයෙන් තමන්ගේ හිතේ තියෙන යම් කිසි අර සරසංකප්ප කිව්ව කාමයේ පිළිබඳව එහෙමත් නැත්නම් හිතේ තමන්ගේ කැමැති අරමුණු වල දුර ස්වභාවයක් තියෙනවා නම් මේ ලෞකික අරමුණු වලද එතන ඒව දුර වෙලා තමන්ට ඇතුළතින්ම හිතේ සංහිඳියාව ඒකෝදි භාවයේ සමාධිය ඇති වෙනවා කියලා. හොඳයි ඉතින් මම කැමති මෙතෙන්දී දරුවත් මහත්මයා පොඩ්ඩක් අපි නතර කරලා කල්යාණ මිත්‍රන්ට යමු වෙලා තව ටිකක් මේ පිළිබඳව මේ භාවනා වඩන කල්යාණ මිත්‍රවත් ඇති ඒ වගේම ඒක නිසියාකාර වඩන්න තව ටිකක් අපිට උදව් කරගන්න පුළුවන් අදහසුත් දෙන්න පුළුවන් ඒකින් අපි මොහොතකට යමු යමු කල්යාණ මිත්‍රන්ට තිරුවන් සරණයි තිරුවන් සරණයි අන්තවට බොහොම පිං හොඳයි මම ගෞරවයෙන් ආදර කරනවා කොබලි මහත්මයා ඔබතුමාට පුළුවන් ද මේ ඔබතුමා දැන් සම්බන්ධ වෙලා අනිත් කරලා මිත්‍රනුත් එකතු කරගෙන දැන් පාදවත් එක සාකච්ඡා පොඩක් ඉදිරිපත් කියන්නේ කොබලි මහත්මයා හොඳයි මම හිතන්නේ ජයන්ත මහත්මයා බොහොම හොඳට විස්තර කළා ඒ එක එක තැන්වල කායගත සතියේ නව සීලපිකේ ගැන සඳහන් වෙන විස්තර ඒ වගේම මේකේ අරමුණ අර සමාධිමත් හිතක් හදාගන්න එක කියලා කිව්වා. මොකද සමාධිය උදව් වෙනවා එතනින් එහාට යථාභූත ඥානය ඇති කරගන්න නැත්නම් මේ ඇත්ත ඇති ඇති තේරුම් ගන්න. ඒතර මූලික වශයෙන් මම දකින්නේ මේක හුඟක් අසුබය වැඩෙන භාවනාවක්. එතෙන් අපිට හිතන්න පුළුවන් කාමච්ඡන්දේ වැඩි නැත්නම් රාග චේතනා වැඩි වගේ මනසකට හුඟක් උදව් වෙන උපකාරී වෙන භාවනාවක් කියලා. ඉතින් අපිට මුලින්ම භාවනාවක් ඕනම දෙයක් ඒ පොතක තියෙන දෙයක් කියවනකොට මුලින්ම වැටහෙන්නේ ඇත්තටම අපි ඉන්න මානසික මට්ටම අනුව මේක කියන දේ කියන්නේ ලෝකෙට අයිති විදිහට අපේ ප්‍රඥා මට්ටම අනුව තමයි මේක පේන්නේ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරන්නේ ජයන්ත මහත්මයා මතක් කළා මේ අසංකත ධාතුව දක්වා අපේ ප්‍රඥාව වඩා ගන්න. ඒකට අසංකත කියනකොට අපි දන්නවා සකස් නොවුන හේතුපත්යෙන් සකස් නොවුන එහෙම නැත්නම් නිබ්බාන කියන මක්කම යම් කිසි භාවනාවක යෙදෙනකොට ඒක මුලින්ම මම මේකත් මතක් කරන්න ඕන මම වැඩියම මේ නව ශ්‍රීවත්කය වඩලා නැහැ. ඒ හින්දා මට මේ භාවනා අධ්‍යක්ෂීම් වලින් කියන්න අපහසුයි. මම කුකුපාදී අපි සමානව සමාසත්ව දෙන්න සමානෙන්න ඇත්තටම මට කැමැති කුකුලේ මාත් සමානව මම බල කරාට මේ අපි දන්නවා මේ දර්ශනවලින් විදර්ශනාවට අපි යමු වෙන ඕනේ කොහොමද දන්න අපි කතා කරන දේවල්. අද මම කැමති නව ශ්‍රීවත්කය ගැන කතා කරනවා නම් ඇත්තටම ඒ භාවනාවක් තියෙන දෙයක් නේ භාවනාවක් තියෙනවා කායකත ඒ භාවනාවේ සූත්‍රයක් නැහැ මොකද දැක්සනාවක් තියෙනවා ඒක ගැන කතා කරනවා නම් කැමති අපි පොඩ්ඩක් කියනනම් කරපු අයට හරි දන්න අයට පොඩ්ඩක් යොමුලා අහමුද නව ශිල්පයේ ඒ කියන ඒ භාවනාව ගැනම පොඩ්ඩක් හොඳයි හොඳයි ප්‍රායෝගික අධ්‍යක්ෂින් තියන අයට ඒ ගැන කතා කරන්න කියලා නම් ගොඩක් වටිනවා දරුවත් මහත්මයා. ඔව්. හොඳයි මම ගෞරවයෙන් ආරාධනා කරනවා විචිත්‍රාජ් වස්න හම්බෙද ඔබට පිළිපුණා කියන්නේ. චිත්‍රමාගේ මයික් එක මියුට් කරලා දැන් අපිට ඇහෙන්නේ නෑ. නෑ. මම නම් කිව්වේ යම වෙනවා රෙඩිය මම හොඳයි හිතන්නේ නේද කල්යන චිත්‍රයෙන් විතර කවුරු හරි ඉන්නවද නවසීත්‍ය භාවනා ගැන භාවනා කරන කෙනෙක්, එහෙම නැත්නම් භාවනා ගැන අහලා තියෙන කෙනෙක් හරි මේක මතක ගන්න පුළුවන් කෙනෙක් ඔබට කතා කරලා කියනවාද ඒකෙන්? සමන්ති මහත්මිය මයික් එක මියුට් කරගන්න. සමන්ති නම් සම්බන්ධන මහත්මිය මයික් එක මියුට් කරගන්න. මයික් එක මියුට් කරන්න දන්නව නේද? දන්නවා. මයික් එක මියුට් කරගන්න. හොඳයි. හොඳයි දාය මහත්මයා කතා කරන්න. අතරවස් තමයි සියලුම කල්යාණ මිත්‍රයන්ට මම මේ ඇත්තටම නව ජීවිතිකය සමහර දැන්ට බොහොම ඉස්සර නිකන් වඩන්න උත්සාහ කරලා තියෙනවා. මම දැන් නම් වඩන්නේ නැහැ. ඒ වඩන ඒ අවස්ථාවල මගේ හිත කොහොමවත් සමාධි වුණේ නැහැ. මට නිකන් හිතට බයක් ඇවිල්ලා එතන මහා වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා මිසක් එතනින් හිත කොහොමවත් මේ හිත සමාධි නම් වෙන්නෙම නැහැ. ඉතින් ඒක මගේ තියෙන මේ මොකක් හරි ගතිගුණයක් අනුවද එහෙම නැත්නම් ඒක අපේ ඉගෙන ගැනීම අනුව දැන් අපි ඇත්තටම දැන් ඉස්කෝල ගිහිල්ලා අපි දන්නවා හොඳටම මේ ශරීරය කියන්නේ මෙහෙම කෑලි තියෙනවා අපේ ඇතුලේ මේවා තියෙනවා කියලා. ඒ දැනීම උඩද කියලා කොහොමත් හිත නම් සමාධි වෙන්නෙම නැහැ කියලා මම හොඳටම දන්නවා නව සිල්වත. ඉතින් ඒක ගැන මොනව හරි කියන්න පුළුවන් දන්නේ නැහැ වෙන කල්යාර මිත්‍රයෙකුට. තිරුවන් සරණයි. ජනතමාගේ ඔබතුමාට පුළුවන් ද මේ කච්චි එකට ගම පොඩ්ඩක් සාකච්ඡා ඉස්සර ගිහින් මම චුට්ටක් ඉවත් වෙනවා. හරි. ඉදිරිපත් කරපු එකට එක එල්ලේම පිළිතුරක් දෙන්න අපහසුයක් තියෙනවා. නමුත් මට හිතෙන විදිහට සමහර දේවල් අර ඔබතුමා කියෝ වගේ චරිත අනුවත් බලපානවා. දැන් සම්පූර්ණ ඇත්තටම මේ ආහාරයේ පරික්කුලතාවයේ පවා වඩන්න අසීරුකමක් තියෙනවා. ඊට පස්සේ කෑම කන්න අප්‍රිය ගැටයක් ඇවිල්ලා ඒ නොයිකුත් ප්‍රශ්න එනවා. මම හිතන්නේ අපිට මේ ධර්මයත් එක්ක ඉදිරියට යනකොට සමහර විට ඒ දේවල් අපිට බොහොම ස්වභාවික දේවල් හැටියට එමත් නැත්නම් අපිට විශේෂයෙන් බය වෙන්න එමත් නැත්නම් සත්‍යිතයටපත් නොවන සත්‍යයටපත් වෙනවත් ඇති අනිකුත් භාවනා වඩාගෙන ඒ සිටේ යනකොට මේ සත්‍ය අවබෝධය කරානේ ටික හරි යවෙන්නේ. එතකොට මම හිතනවා සමහර විට ඒක අඩුවේ විශේෂයෙන්ම ගුරුවරයෙක් යටතේ කරා නම් ඒ ගුරුවරයාටම මම හිතන්නේ මේ ප්‍රශ්නේ නගලා පිළිතුරක් ගන්නවා නම් වඩා හොඳ වෙයි කියලා හිතනවා. හොඳයි අපි තවදුරටත් ඉදිරියට යමු. තවත් කල්යන් මිත්‍රයෙකුට හෝ මිත්‍රයෙකුට අවස්ථාවක් තියෙනවා. අද සාකච්ඡා කරපු දෙන්නේ කවදාවත් කරපු නැති කෙනෙකුට වුණා. දැන් මේ අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටස. ඒක වඩන්න අවස්ථාවක් තියෙනවා. දැන් සමහර විට කෙනෙක් අහලා නැතුව ඇති සමහර මේ තරම් දුරට හිතන්නත් නැතුව ඇති මේ එක එක කොටස අරගෙන. නමුත් දැන් අද වගේ මේ සාකච්ඡා කිරීම තුළින් අපිට පුළුවන් මේක වලකු නැති කෙනෙකුට උත්සාහයක් දරලත් බලන්න පුළුවන් අනාගතයේදී. ඉතින් ඒ සම්බන්ධයෙන්ම යම් කිසි ප්‍රශ්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ කල්යාණ මිත්‍රයෝ තියෙනවා ධර්ම කරුණු දන්න. හොඳයි මම අපේක්ෂාවට යමු වෙන්න. අහම්බේ මනං අපි ඉතිරි කොටසටත් යන්න උත්සාහ කරමු. දැන් අපි කොටස් තුනක් කියුවා. හතරවෙනි කොටසේ කියනවා, හතරවෙනි කොටසේ මේ විදිහට දේශනා කරනවා බුදුජාන පොනිෂපරම් වික්ඛවේ වික්ඛු තේයතාපි පස්සේය ශරීරං ඉවසිකාය ඡද්දිතං අච්චික සංකලිතං නිම්මන්ත ලෝහිත මක්කිත්තං මහාරු සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්තිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒසං අනතීතෝ කිව හිතන්න කියලා. ඒසන්ති කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ මේ හතරවෙනි අවස්ථාවට වෙනකොට ඒ අර ඒ මලසිරුනේ සත්තු කාලා ඒ විදිහට තිබුණු ශරීරයේ මේ මස් නැතුව ලේවලින් මෙහිච්ච ඇටසැකිල්ල තමයි දකින්න තියෙන්නේ. ඒකට මස් පිට සත්තු කාලා ගිහිල්ලා. ඉතින් අන්නේ ඒ අවස්ථාවේ දකින්න කියනවා මේ සමාගයේ රූපයත් මෙන්න මේ වගේ මේ ස්වභාවයෙන් යුක්තයි. මේකම තමයි ධර්මතාවය. සමාද මේ தත්යේ ඉක්මවා ගිහිල්ලා නැහැයි කියලා දකින්න කියලා. එතකොටත් අර විදිහටම අර ආනිසංස ටික ලැබිලා පිට ඒකක භාවයට පත් වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට පස්වෙනි අවස්ථාව. පස්වෙනි අවස්ථාව ගත්තාම එතනදී කියනවා පුනච්චපරම් වික්ඛවේ වික්ඛු තේයතාපි පස්සේය ශරීරං සිවති කාය ඡද්දිතං අච්චික සංකලිකං අපගත මාංශ ලෝහිතං මහාරු සම්බන්ධ. සෝ ඉමමේව කායං පටිසංහරති. මේ පොතේ තියෙන පටිසංහරති කියලා උපසංහරති කියලා තමයි අනිත් දැන් ඔය තිබුණේ බලමු. එතන කියනවා ඒ අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති කියලා. අර කලින් කිව්වා වගේ. මෙතනදි වෙන්නේ කොහොමද? මෙතනදි මේ සොහනේ තියෙන මේ නහර වැල්වලින් බැඳිච්ච මස්ලේ නැති දැන් ලේස් නැහැ. අත සැකිල්ලක් දකින්න අර ලේ ටිකක් වෙන්න ගිහින්. හැම වෙලේ ඒ අත සැකිල්ල දැක්කාම එතනදි හිතනවා මේ අයි ස්වභාවය මේ තමයි ධර්මතාවය මාද මේ ඉක්මව ගොහින් නැහැ කියලා ඒ විදිහට නිතර ඔය එක මොහොතක් හිතනවා නෙවෙයි මේක ගැන හොඳට නම් කරගෙන හිතන්න. හොඳට ලං කරගෙන කියන්නේ මානසින් මේක උපසංහරණය කරනවා කියන්නේ මේ විදිහට හිතලා සමන්ත කිත්තර කරගෙන මේ ගැන හිතනකොට හිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති වෙනවා කියන එක තමයි කියන්නේ. ඊළඟට 6 වෙනි කොටස කියවහම දැන් අපි කලින් දැන් කතා කරේ අපි මේ මස්ලේ නැති අත සැකිල්ල පිටපත. ඊළඟට වෙන්නේ මොකද්ද? සියතාවි පස්සේ ශරීරං සිවතිකාය ඡන්දිතං අක්ඛිකාමි අපගත සම්බන්ධාන් දිසාවි දිසාසු නික්කිට්ඨාන් අන්‍යේන හත්තත්තිකං අන්‍යේන පාදත්තිකං අන්‍යේන චංගත්තිකං අන්‍යේන ඌරත්තිකං අන්‍යේන කච්ඡත්තිකං කටත්තිකං අන්‍යේන පිස්ති කන්තකං අන්‍යේන සීසකතාහං සෝ ඉමමේව කායං උපසංහරති. අර විදිහටම. එතකොට එතන මොකද්ද වෙලා තියෙන්නේ දැන්? තව ටිකක් ඒක වෙනස් වෙනවා. කොයි විදිහේද වෙනස් වෙලා තියෙන්නේ? මේ එක එක දිශාවලදී. එක එක දිශාවලට අර නහර වලින් බැඳිච්ච ඒ තිබ්බ ශරීරයේ එක එක දිශාවලට විසිරිලා. අතේ යට කෑලි එක පැත්තකට ගිහිල්ලා, පයේ යට තව පැත්තකට ගිහිල්ලා, කෙන්දායට තව පැත්තකට ගිහිල්ලා, කලවයට තව පැත්තකට ගිහිල්ලා. මේ තුනටී ඇට ඉන්නද පිටේ තියෙන කටු තව දැනෙන. ඉස්කබල තව දැනෙන. මේවා දැන් විසිරිලා ගිහිල්ලා. අන්න ඒ විදිහට තමාගේ මේ රූපේට ඒක ආදේශ කළා බලනවා මේ තමයි ධර්මතාවයේ මේ තමයි ස්වභාවය සමාද මේ තත්ත්වයේ ඉක්මවා ගිහින් නැහැයි කියලා ඒක හිතින් මෙනෙහි කරන්න. ඒක තමයි 6 වෙනි ජීවිතයේ වෙන්නේ. ඉතින් අද 7 වෙනි එක බලනකොට කියනවා සෙන්විතාවි පස්සේ ශරීරම් ජීවිතිකා ඡද්දිතං අස්තිකාමි හේතාමි සංකවන්න පටිග ප්‍රතිභාගාන. සෝ ඉමමේව කායං උපසංහරති. මෙතෙන්දි වෙන්නේ අර ඒ සොමනට දැන්නු දමල පිළිච්ච ඒ චිරුනේ දැන් හතක් අර විදිහට දැනතන මිසිනලා දැන් මේ ඇටවල පේනවා මේ සුදු පාට හග්ගිරි සුද වගේ. ඒ කියන්නේ මස් දෙය අර මේ සියල්ල අයින් වෙලා ගිහිල්ලා හග්ගිඩියක සුද බඳු සුදු පහ පැහැයකින් තමයි නැත්තම් පාටකින් තමයි මේ ඇටකට දැන් පේන්න ගන්නේ. අන්නේ ඒක දිහා බලලා ඒ තමන්ගේ ශරීරයට ආදේශ කළා මේ තමයි ස්වභාවය මේ තමයි ධර්මය සමාද මේ තත්ත්වෙ ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා ඉතින් ඒක උපසංහරණය කරනවා නැත්තම් තමන්ට ආදේශ කළා බලනවා. එතකොට තමයි ඒ ආරි සංසතිකම ඒ විදිහටම ලැබෙනවා කියලා. ඊළඟට අටවෙනි අවස්ථාව ගත්තාම සේයසාපි පස්සේය ශරීරං ජීවතිකාය ඡද්දිතං අස්තිකානි කුඤ්ජකිතානි තේරෝ වස්තිකානි සෝ ඉමුමේව කයං උපසංහරති. ඉතින්දි වෙන්නේ මේ අවුරුදු ගාණක් ඉක්ම ගිහිල්ලා දැන් අර මරණීය දායන් අවුරුදු ගාණක් ඉක්ම ගිහිල්ලා මේ අවුෙන් වැස්සෙන් සුළඟෙන් මිසිරලා ගිහිල්ලා තැන් තැන් වල ගොඩ ගැහුණු ඇස තියෙන මරසිරු තමයි මරසිරුවක් තමයි එතකොට එතන දකින්න හම්බෙන්නේ. දැන් ගොඩක් කල් ගිහිල්ලා අවස්ථාවක් තමයි මේ බලන තමන් මනේ කරමින් තමන්ට ආදේශ කරගමින් බලන. එතකොට අර විදිහටම ඒ ආනිසංසකිතම ලැබිලා ඒකේ සමාධි ගැතිය ඇති වෙනවා කියනවා. අවසාන වශයෙන් නවවෙනි ජීවිතිකේ තමයි පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං ජීවිතිකාය ඡද්දිතං අච්චිකානි සූතිකානි චුන්නකජාතං සෝ ඉමුමේව කායං උපසංහරති. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනසීතෝ ඉති අජ්ජත්තං වා කාය නැ තමයි නේද අර විදිහටම කියනවා. ඒ විදිහට අප්‍රමාදීව කෙලෙස් තවන නීර්යෙන් උත්සාහ කරන කෙනෙක් කොට අර විදිහ ආකාරයෙන්ම හිතේ සංකප්පයන්ගෙන් මිදලා ඒකාග්‍රතාවයක් සමාධි ගතියක් සංහිඳීමක් ඇති වෙනවා කියලා. ඉතින් මෙතන විතරන්නේ මේකේ අර අනුසෝමනේ ධර්ම ශරීරයේ ඒතර තියෙන වාතයෙන් වැස්සෙන් පීඩිත වෙලා අවුරුදු ගානාවක් මොදා මුදුල්ලේම කුණු වෙලා දිරලා විසිරලා එතන සුණු විසිරු වෙච්ච එතන තමයි අර සුණු විසිරු වෙලා ගිය මල සිරුරක කොටස් ටිකක් තමයි දැන් එයාට මනසට එන්නේ. එතකොට අන්න ඒ තත්ත්වයෙන් සමාද ඉක්ම වෙලා නැහැ. ඒක තමයි ස්වභාවය, ඒක තමයි ධර්මතාවය කියලා තමන් මෙහි කරනවා. එතකොට දැන් මේ තමයි නවවෙනි අවසාන අවස්ථාව. මෙතන ඒ සම්පූර්ණයෙන්ම කුණු වෙලා දිරලා ගිය අවස්ථාවට පත් වෙන හැටි. ඒ කියන්නේ මුලදී අලුතෙන් නැරිලා දවසක් හරි දෙකක් හරි තුනක් හරි කාලයක් ඇතුළත සිදුවී සෝහනක තිබ්බ මලමිණියක් පටන්ගෙන ඒ සියලුම කොටස් ටික දිරලා හුදටම කුණු වෙලා යනකම් පස් මේ විදිහට සුණු විසින වෙලා යන ගිහිල් ඇට කැබලි වලින් යුක්ත වෙලා ඒ කියන්නේ අවසාන වශයෙන්ම ඒ පොළොවට සම්බන්ධ වෙන අවස්ථාව දක්වාම ඒ අවස්ථා නවය ගැන මෙනෙහි කරනවා වෙන වෙනම. ඉතින් ඒක තමයි මේ නවසීවතික භාවනාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිළිබඳව අපි සැලකුවොත් ඒ කාලයේදී මේ අමු සොහොන් වලට ගිහිල්ලා මලමිණි ගිහින් දාන සිවිතක් එහෙම නැත්නම් චාරිත්‍රයක් තිබුණා. ඒ විදිහට තමයි ඒ කාලේ කවුරු හරි නරුණාම ඒ අවසාන කටයුතු ඒ කායෙන් ඒ ආකාරයෙන් තමයි කළේ. ගිහිල්ලා අමු සොහොන්ට දාලා යනවා. ඊට පස්සේ එතනදී වෙන ක්‍රියාවලිය ටිකක් තමයි ඔතන මේ අවස්ථා නවයකින් පැහැදිලි කෙරේ. ඉතින් අද කාලයට වඩා ඒ කාලයේදී මේක ගාකට දකින්න පුළුවන් දැන්. දැන් අද කාලේ අපිට පුළුවන් දුහක් වෙලාවට මේ තමන්ගේ ශරීරයට අපිට මිනිස්සුරු හම්බෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් තමයි ඒ වගේ දෙයක් අපිට රූප වාහිනියෙන් පවා දකින්න ලැබෙනවා නම් ලැබෙන්නේ. නමුත් අපිට නිතරම දකින්න ලැබෙනවා සත්තු. සත්තුන් මැරිලා සත්තුන්ට යන සත්තුන්ගේ ශරීර කොයි විදිහටද ජරාපත් වෙන්නේ කොහොමද මේ කාක්කෝ හිවල්ලු කන්නේ ආදී වශයෙන් අපිට ඒක නම් හොඳට දැකලා පේන්න තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මෙතන උපසංහරණය කරනකොට ප්‍රායෝගික වශයෙන් කවුරු හරි මේ භාවනා කරනවා නම් අන්න ඒ පසුපසින් මත්නම් ඇත්තටම මේ පිළිබඳ හිතනකොට මට හුඟක් වෙලාවට හිතන දෙයක් තමයි පාරදී සතෙක් වාහනයකට හැප්පිලා මැරිලා ඒ සතාට මේ දේවල් සිද්ධ වෙනවා දකිනකොට තේරෙනවා මෙන්න මේක තමයි මේ නවසීවතිකයෙන් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්න මහන්සිගත එහෙම නැත්නම් අපිට අපේ බලාපොරොත්තු වුණේ යෝගීන් හැටියට මේ විදිය දෙයක් උපසංහරණය කරන මේ තමන්ගේ කයට තියෙන කැමැත්තත් ඒ වගේම මේ තමන්ගේ කයට සිදුවන දේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. කියන්නේ ඝන වශයෙන් කියන්නේ සම්මුති වශයෙන් මේ ශරීරයට සිදුවෙන්නේ කොහොමද කියන්නේ. මෙවැනි කයක් නේද අපි මේ ආදරේ බොහොම තණ්හාවෙන් පරිහරණය කරන්නේ කියන එක ගැන හිතන්නත් ඒ එතනදී අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මම කැමතියි කොග්ගල්ගේ මහත්මයා ඔබතුමාට යොමු වෙලා සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න උදව් කරන්න කියලා මතක් කරන්න. හොඳයි මම හිතන්නේ මේ අවස්ථාව නමේම පැහැදිලි කළා කයි එක එක කොටස් වෙන මෙනෙහි කරන එක මේ හිතනවා මේකේ මේ මගේ අදහස් කියනට වඩා අපි කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව කතා කරන්න උත්සාහ කරමු කියලා. කල්යාණ මිත්‍රව කවුරු හරි මේවා ගැන අදහසක් ගැටලුවක් තියෙනවා නම් මේ ඉදිරිපත් කරන්න බලන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජනන්ත මහත්මයා කොග්ගලගේ මහත්මයා දැන් ඇහෙනවද? ඇහෙනවා කතා කරන්න. හොඳයි තෙරුවන් සරණයි. සමා වෙන්න මයික් එකේ ප්‍රශ්නයක් තිබුණා. ඇත්තටම ජනන්ත මහත්මයා ඒක විස්තර කළා. විස්තර කරනකොට හිතුණු දෙයක් තමයි අපිට දැන් මේ තත්ත්වය මනසින් හිතලා බලන්න වෙන තත්ත්වයක් වගේ කියලා. මොකද ඇත්තටම දැන් ඒ ජනන්ත මහත්මයා කිව්වා වගේ අර සතෙක්ගේම පාරේ වැදිලා ඉන්නව දැක්කහම ඒ එතකොට අපි තුල ඇති වෙන සංකල්ප අපිට තුල ඇති වෙන මේ සිතුවිලි මොනවද? එහෙම නැත්නම් අර එක වාක්‍යයකට කිව්වා ලොකු බයක් ඇති වුණා ඒක ඒ වගේ හිතන්න ගියාම ඒ භාවනාව කරන්න ගියාම කියලා. මොකද මනසේ ස්වභාවයනේ සත්‍ය දැක්කොත් අපි බය වෙන්නේ නැහැ කියලා හිතෙනවා. සත්‍ය දකින්න නැතුව අපි සංකල්ප ගැන මනස්කාරයෙන් හිතන්න ගියොත් එතන අපිට බයක් ඇති වෙනවා. මොකද ඒ තත්ත්වය කුඩාම කාලේ අත්දැකපු නිසා හොඳටම ඒක මතකයි. මම හිතන්නේ ඔබත් කල්‍යාණ මිත්‍ර මේ කතාව අහලා තියෙනවා. මේ අවුරුදු 5 විතර කාලෙදී මගේ පවුලේ ඥාතියෙක් නැති වුණා. ඒ ඥාතිය නැති වුණේ බබෙක් ලැබිලා ඒ චූටි බබත් නැති වුණා. ඉතින් ඔය මරණය අවුරුදු 5 මනසට ඉතාම තදින් කාරතුණානේ. මට ඒක හොඳට මතක තියෙන්නේ මේ ඒ පෙට්ටිය ඇතුලේ බොඩි මේ සිරුරු දෙකම එකට තැන්පත් කරලා තියෙන ස්වභාවය ඒක හිතේ හොඳටම තදින් බැඳිලා තිබුණා. ඒ අවුරුදු 5 කාලෙදී ඒ දේ සිදු වුණ හැටි ළඟට ඒ භූම දාන කළ හැටි ඒ දේවල් දැක්කලා ඊට පස්සේ අවුරුදු 20කට විතර පස්සේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා මෙන්න අර වත්ත කොනේ තියෙන මේ හොන කැඩිලා ඒකේ අර කොන්ක්‍රීට් එක දෙපැත්තට ගිහිල්ලා තියෙන්නේ මේ ඒක හරි දැස්සනවා නම් හොඳයි කවුරු හරි කඩලද දැන්නේ ඔයාලා වශයෙන් ඉතින් කියනවා එහුනා වෙන්න. ඉතින් අර ගෙදර හැමදෙනාම කතා කරන මිනිස්සු හොරකම් කරන ඔය රත්තරන් බඩුවරම තියනවා දේවට කඩනවා තොවිල් වලට දේවල් ගන්න කඩනවා ඔය වගේ කතා ඇහුනට ඒ කාලේ මනසට හිතුනේ මේක බලන්න ඕනේ කොහොම හරි ගිහිල්ලා මේ ඇතුළ බලන්න ඕනේ කියන ඒ ලොකු කැමැත්ත නිසාම එක දවසක් අම්මල සාත්තල සාමාන්‍යයෙන් ගෑන් ළමයින්ට යන්න දෙන්නේ නමුත් කොහොම හරි ගිහිල්ලා ඕක බලන්න වමනාව තිබුණා. එතෙන්ට ගියාම කොන්ක්‍රීට් එක දෙපැත්තට වෙලා ඒක ඇතුළේ සුදු වැලි ටිකක් තියෙනවා. හොඳ ස්ටේබිල බැලුවම සුදු වැලි විතරක් තියෙනවා. ඉතින් ඉවිලි හිතට වැදුනා. කෝ මෙතන පිටියේ කෝ මේ ඇඳලා තිබුණ ඇඳුම් කෝ මේ සිරුරු දෙක මොනවාද මේ වටුනේ කියලා ඒ තත්ත්වය ඇත්තම දැක්කහම ලොකු කම්පාවක් නෙවෙයි ලොකු සිතේරි ධාරාවක් ගලාගෙන ගියා. මම මෙරිලා වැළලුවත් මේ ටිකම තමයි වෙන්නේ ඉතින් කියලා. ඉතින් ඒ තරුණ වයසට ඒත් ඒක මේ ඇඳුනේ නැහැ. නමුත් ජයන්ත මහත්මයාගේ අවස්ථාවන් ඔක්කොම විස්තර කරනකොට ඒක පාරටම හැම වෙලාවෙම නවසේවත කියන කතා කරනකොට ඔය ඇස් දෙකෙන් ඇත්තටම දැකපු සිද්ධිය හිතට එනවා. එහෙමනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක ධර්ම මාර්ගයේ ටික ටික ඉදිරියට යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔය නිසාම මේ පොදු බව, ඒශ්‍රත් එක තියෙන පොදු බව අපිට තේරුම් ගන්න තියද තියෙනවා. නමුත් අතර තැනසෙන්නේ අපිට තේරෙනවා මේ කායගත සතිය නීතියට වඩන්න කියලා කිව්වේ දැනට මාත්මේ මුලදීම කිව්වා අර දේහසිත සරසංකප්පෙන් අයින් වෙලා හිත සමාධියකටපත් වෙනවා කියන එක. ඉතින් ඒ මේ දේවල් හිතුවොත් නම් හිත සමාධියකටපත් වෙන්නේ නැහැ කියන එක මම හිතන්නේ ඒක භාවනා නොකලත් අපිට තේරෙනවා. යම් කිසි කෙනෙකුට ඇස්තික වහගෙන මේවා හිතනකොට මොන විදිහේ තත්ත්වය එන්නේ ඉඳලාද කියලා සත්‍ය ඒ එවැනි අවස්ථාවක්ම දැක්කොත් ඒක වෙනස්. දැනට උනත් ඉස්සර ඉඳලා මල ගෙදරක මේ ඇත්තටම මේ කියන්නේ සාමාන්‍යයෙන් මගේ දක්ෂතාවයක් කියන්නේ නෙමෙයි මනසේ හැටි. ආයෙත් තිබුණ බොහොම බයයි මල ගෙවල් වල යන්න. බෑම කියනවා යන්න. ඊළඟට මල ගෙදර ගියාම පිටිපස්සෙම ඉන්න කැමති මල සිරු පේන්නේ නැති හරියක. ඒකට ඒකත් බලන්න බයයි ආසනේ. ඔවැනි තත්ත්වයක් තිබෙන ටිකෙන් ටිකෙන් ටික දැන් මල ගෙදරට ගියා යන්න ඇතුළට යනකොටම ඉස්සරහටම යන්නත් ඕනේ. ඒ ගිය හැම වෙලාවකම ඔය නවසීවතකයට සමානයි කියලා හිතනවා. අද කාලේ කරන්න පුළුවන් දේ එක පාරටම අර පෙට්ටිය ඇතුලේ චිත්‍රය ඉන්නේ. චිත්‍රයේ කස්ටි තමයි වටේ ඉන්නේ කියන වගේ හැඟීමක්. ඒ අදහසින් එක දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම බයක් හිතෙන්නේ නැහැ. අර බය කෙලින්ම ගිහිල්ලා ඊළඟට මේක මේ සාමාන්‍ය දෙයක් මේක මේ කවුරුත් කවදා හරි අත්දකින්න දෙයක් අත්දකින්නේ නැහැ. කවදා හරි සිදුවෙන දෙයක් නේද කියන එක මනසට ආවම ලොකු අර බය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන කතිය තේරෙන්න ගත්තා. ඉතින් මම හිතන්නේ අපි භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන වාඩි වෙලාම නෙමෙයි මේ වගේ අවස්ථාවන් වලදී අපේ මනස ක්‍රියා කරන හැටි අපි දැක්කොත් අපිට තේරෙනවා අපි කොයි තරම් මේ ශරීරයට ආදරේද කියලා. ඊළඟට මේ ශරීරයේ අතා තත්ත්වය ඇයි අපිට පේන්නේ නැත්තේ? තථාගතයන් වහන්සේ අපිට කියනවා සම්පූර්ණයෙන්ම අසති අමනසිකාරය නිසා කියලා. අපිට සිහියක් නැහැ, හරි විදිහට හිතන්නේ නැහැ. අපි හරි විදිහට මෙනෙහි කරනවා නම් සිහිය තියෙනවා නම් මේ දේවල් අපිට පේන විදිය අපි අවබෝධ කරන අපිට ප්‍රත්‍යක්ෂ වෙන විදිය වෙනස් කියලා. උන්නාන්ති කියන මේ ඕනම භාවනාවකේ මොකද්ද වෙන්නේ? මේ ජයන්ත මහත්මයාක ගෘහස්ත ජීවිතයේ අස්කන්නාස දිව ශරීරයේ මනස පාවිච්චි කරමින් අපි මේ ජීවන ජීවිතයේ සිදුවෙන දේවල් අපි ඇදඇද ඒවත් එක්කම අපි සැරිසරන මනසක් අපිට තියෙන්නේ. ඉතින් ඒ එවැනි මනසක් මේ ශරීරය තුළට අරගෙන මේ ශරීරයේ මේ ස්වභාවයන් දකිනකොට අපිට ඉපේම අපි දන්නවා ශරීරයට හිත එනකොටම අර වගේ අර ඇහෙන් දැකපු දේවල් කනෙන් අහලා හිත එන දේවල් කාය බිල රස කරපු හිත එන දේවල් ඒ දේවල් ඔක්කොම අමතක කරලා එක මොහොතක ඇඟට ශරීරයට ආව ගමන්ම අපිට තේරෙනවා එතනම මොන තරම් සනීපයක්ද කියලා. ඒ අදහසින් ක්‍රමක්‍රමයෙන් හිත සමාධි වෙනකොට ඇත්තටම දකින්න ගන්න අර මල සිරුරට වැඩිය තමන්ගේ ශරීරයේ සත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන්ම තමන්ට දැකීමේ හැකියාවක් ඇති වෙනවා කියන එක තමයි එකතු කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නම් හිතන්නේ චිත්‍ර මහත්මියගේ අත්දැකීම් ගොඩාක් උදව් වෙයි අපේ කල්යාණ මිත්‍රයන්ට. ඒවාදී අපි දැන් මේක පෞද්ගලිකව මනමනා හරි අත්දැකීම් තියෙනවා නම් ඉස්සෙල්ලා අපි මම හිතන්නේ දයා මාත්‍යත්තේ භාවනාව කරන්න ගිහින් වුණ අත්දැකීමක් කිව්වා. ඒක එක්කෙනාට එක එක විදිහේ අත්දැකීම් තියෙන්න පුළුවන්. මම මගේ පොඩි අත්දැකීමක් මතක් කරන්නම්. දැන් අපි මම ඔය නවසී වපිකේ විදිහට බොහොම ඒ භාවනා සාමාන්‍ය මට්ටමක වැඩුවට අර ගැඹුරට වැඩලා නැහැ වෙන වෙනම ඒ වුණාට මේ ශරීරයේ හැදිලා තියෙන කොටස් ගැන බලන එක හුඟක් දුරට වෙන විදිහකට වැඩලා තිබුණා. හැබැයි දවසක දැන් අපේ හිතේ කාවැදිලා තියෙන බය චිත්තමාත්මය කියලා වගේ පොඩි කාලේ වුණ දෙයක් නම් ඒක හා ගැඹුරට ඒක කාවැදිලා තියෙනවා. ඊළඟට අපි දන්නේ අපි කලින් ජීවිතවලත් ඒ වගේ එක එක හිතට කාවැදුණා යම් කිසි බහිරින් තියෙන්න පුළුවන්. ඒක මේ බහිරින් මතක් කළේ අපිට මල සිරුරක් මතක් වෙනකොටම එන්නේ බය නිස්සෘත් හැඟීමක්. මේක අර පිළිකුලට වඩා අපිව සමාජයෙන් පුරුදු කරලා තියෙන බය වෙන්න. ඉතින් අර දෙමතර සමහර කතා අහන්න ලැබිලා තියෙනවා අර කැලේ ඒ කවුරුත් නැති තැනක මල සිරුරක් එක්ක ඉන්න උන එන අවස්ථා. ඒ වගේ එකමට චුට්ටක් අද්දකින් ලැබුණා. එක පෙරයක් මම ආරණ්‍යයකට ගිහිල්ලා මට ඉන්න උනේ ලොකු ශාලාවක, විශාල ශාලාවක එතන වෙන කවුරුත් නැහැ. මොකද අනිත් කුටි තියෙන්නේ හුඟක් ඈත. මේ ශාලාවේ ඇත්තටම තිබුණා ඇටසකිල්ලක්. ඉතින් මේ ඇටසකිල්ල ළඟ නිදාගන්නකොට ටිකක් කර එකපාරට හිතට එකකෙකුත් එනවා. දැන් කතහඩක්වත් ඇහෙන්නේ තිතනක තමන් තනියෙන්ම ඉන්නකොට මේ වගේ දෙයක්. ඉතින් මේ මට ඉතින් එක ශරීරයක බයකුත් ආවා. දැන් නිදාගන්න නම් හම්බ වෙන එකක් නැහැ කියලා. ඒත් ඉතින් කොහොම හරි දැන් අපේ එතකොට අර හිත වික්ෂිප්ත වෙන ගතියට යනවා. හැබැයි මම පුරුදු කරලා තිබුණ භාවනාවකින් මම බැලුවා මේ මම මේ බය වෙලා තියෙන්නේ එළියේ තියෙන ඇටසකිල්ලකටනේ. දැන් මා තුලත් මේ වගේ ඇටසකිල්ලක් තියෙනවානේ. මේක එක්කනේ මම හැමදාම නිදාගන්නේ. එතකොට අපිට බරක් තියලා නැහැ. එහෙමනම් ඇයි මේ බාහිර තියෙන ඇටසකිල්ලකට බය වෙන්නේ? ඒ විදිහට ටිකක් මෙනෙහි කළා. ඉතින් ඒ මෙනෙහි කළාට එක පෙරේටම බය නැති වුණේ නැහැ. කොහොම හරි ඉතින් ඒ අත්දැකීම ඒවා මෙනෙහි කර කර ඉඳලා ඒ වුණාට මට හොඳට නිින්ද නම් ගියා. ඒ හින්ද එහෙම ගැටලුවක් උනේ නැහැ. සමහර විට මේ ඉතින් අපේ අර හිතේ තියෙන මොළිනුත් කිව්වා මේක ගාක් උදව් වෙන්නේ මම දකින විදිහට අපේ තියෙන අර නීවරණ යටපත් කර ගන්න. මොකද ඒ නීවරණ අපේ පැත්තෙන් බලවත් වෙලා තියෙන බය. හැබැයි සමහරුන්ට බය තියෙනවා ඉන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඊටත් වඩා මේ අපි අර සූත්‍රය ගත්තාම අපේ ජයන්ත මහත්මයා පැහැදිලි කළා වගේ එතන මෙනෙහි කරන්න කියන්නේ මේ තමන්ගේ කයත් මෙන්න මේ ස්වභාවයන් ඉක්මවලා නැහැ. මේ වගේ තත්ත්වයකටපත් වෙනවා. ඒ මේ වගේ මේ එක එක අවස්ථා විදිහට දිරලා යන සත්තු කන මෙන්න මේ වගේ ගඳ ගහන ඕජාව ගලන ඉදිනෙන මේ වගේ ස්වභාවයක ශරීරයක් නේද මේ ශරීරෙත්. එතකොට එතන අර බයපැත්තට වඩා ඇත්තටම මම හිතන්නේ තථාගතයන් වහන්සේ දෙන්නන්න උත්සාහ කරන්නේ අපි මෙන්න මේ ස්වභාවය නොඑක්ම වූ ශරීරයක් නේද අපි අල්ලගෙන තියෙන්නේ, ඇලිලා තියෙන්නේ. ඒකට මේ කාමච්ඡන්දය ඇති කරගන්නේ මෙන්න මේ වගේ දෙයකට නේද? එතකොට මෙන්න මේ මලමිනියක් වගේ ශරීරයකට එනායලුම් කරයිද අපි ඇලුම් කරයිද වගේ මට හිතෙනවා නෑ වගේ සත්‍යක් අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැති හින්දා මේ භාවනාවේ යෙදෙනවා නම් ඒක හිතන්න පටන් ගනී කියලා. ඒ වගේ මම ආරාධනා කරන අනිත් කල්‍යාණ මිත්‍රයන්ටත් යම් කිසි තමන්ගේ අත්දැකීම් තියනවා නම් ඉදිරිපත් කරන්න කියලා පෙරවන් සරණයි. පෙරවන් සරණයි පොගල්ගේ මහත්මයා, ඇත්තටම පොඩි කාලේ මම හිතාමත්ම බයක් තමයි තිබුණේ විශේෂයෙන්ම මල. ඒ කියන්නේ මල සිරුර දකින්න ඒකට විශේෂයෙන්ම හේතු වෙන්නේ ලංකාව වගේ පරිසරවල මේ මල සිරුරටත් වඩා ඒ ඒතන ඇතිවෙච්ච ඒ අඳෝන ස්වභාවය නිසා ළමා සිතකට හරියට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ සංස්කෘතියේ තියෙන මේ හොල්මන් කතා වගේ දේවල් නිසා අපේ මනස ඇත්ත වශයෙන්ම නියම සත්‍ය අවබෝධ කරගන්න වඩා වෙනත් පරිබාහිර වෙච්ච සංකල්ප වගේ පොළවට දාගෙන ඒ බය වෙන ස්වરૂපයක් ඇති වෙනවා. මට මතකයි අපි පොඩි කාලේ රේඩියෝ එකේ වැඩසටහනක් තිබුණා හොල්මන් කතා කියලා. ඒක මම හිතන්නේ රෑ 9යි කාලේ ඉඳන් රෑ 9 ෂෝට් වලින් පස්සේ කොහෙද ගිය වැඩසටහන. ඉතින් ඕක අහන්න හරි කැමති. ඒක මම පොඩි ඔව් අහන්න ඒ දවස්වල 9යි කාලේ වෙනස ඉන්නවා කියන්නේ නිදිමරාගෙන ඉන්න ඕනේ. ඒකද පොඩි කාලේ තියෙන අත විතර අටට හමනවා නිදා ගන්න. නමුත් දැන් මේක අහන්න මම හිතන බය කියන එකත් එක රසයක් කියනවනේ. ඒ බය එතකොට ශාස්ත්‍රය කියන එකත් එක්තරා රසයක්. ඒක විඳින්න ඉන්නවා. නමුත් අර ඒ වැඩසටහන පටන් ගන්නකොටම ඒක කියනවා සංගීතයක් ඉතාම බියකරු සංගීතයක්. මේක ඇහිච්චකම රේඩියෝ එක ඔෆ් කරලා නිදා ගන්න. ඉතින් ඒක එකක්. ඒ වගේම මේ මල සිරුර වලට තිබුණා බයක්. මම ඉතමත්ම ඇස පිටිසර ගමක හැදුනේ. එතකොට ඒ සොහන ගාමින් යනකොට එහෙම රැයට යන්න බය ගැතියක් ඒ වගේ තිබුණා. පස්සේ දැන් මෑතක ඉඳලා මම ලංකාවට ගිය වෙලාවක ඇත්තටම ඉතමත්ම කැමැත්තක් තිබුණා මල සිරුර දැකීම. මොකද විශේෂයෙන්ම ලංකාවේ නගරවල විතරම වගේ මරණ සිද්ධ වෙනවා. ඒ වගේම මලසිරු පේනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ තැනකදී කාගේ හරි මරණයක් ආරංචි වුණත් මලසිරු රංගුවක් කියලාවට පේන්නේ නැහැ. විශේෂයෙන්ම මේ බටහිර සංස්කෘතිය හැටියට ඒ ශරීරයේ මෘත ශරීරයේ පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මෙහි හැදෙන ළමයින්ටත් මෙහි හැදෙන ලොකු අයට කියන්නේ වැඩි හිටියන්ට පවා මනසිරුව කියන එක දකින්ද බොහොම බයක් තියෙනවා. ඉතින් මට ඇත්තටම තිබුණේ විශාල කැමැත්තක් තිබුණා මනසිරුව පුළුවන් තරම් මම ඒ කාලය ඇතුළත බලන්න ඕනේ කියලා. ඉතින් අනන්නාන්දරණ තැන් වලට පවා ගිහිල්ලා මම ඒ මනසිරුව දිහා බලලා යම් කිසි ආකාරයක මේ වගේ මානසිකාරයක් කරා. ඉතින් එතෙන්දී අර කාක්කෝ කන විදිහටවත් ශරීරයේ මේ අවුන්දියෝ වෙච්ච තත්යක් නෙවෙයි. ඇත්තටම ඉන්නවටත් වඩා හුඟක් වෙලාවට මිනිස් මෘත දේහන් සවසන කාලයක්. මේ කාලේ කොහොම නමුත් මට තේරිච්ච දෙයක් තමයි අර කයෙන් හිත ඉවත් වුණා කියනකොට මේ කය මෙන්න මේ වගේ ස්වરૂපයක් නේද. මෙතන මේ කයත් නැත්තම් පාරායනක වැටලා තියෙන දර කොටේ එක කිසිම වෙනසක් නැහැ කියන ඒ අර්ථයෙන් නිකන් ඒ අර මෙතන ධාතු ටිකක් පමණක් කියන ගැටියක් වගේ. ඇත්තට මට මතක් වුණේ එතනදී ධාතු මනසිකාරයත් ඒ වගේම මම කල්පනා කරේ මමත් කවදාකාරි මගේ මම මැරිච්ච දවසක මිනිහ හොයාගන්න පුළුවන් තත්ත්වයක තිබුණොත් මේ වගේ තමයි මමත් මට තින්ද වෙන්නේ කියලා වගේ ඒ උපසංහරණයක් ඒ අවස්ථාවේදී කරා. ඉතින් මට හිතන ඇත්තටම මේ වගේ දේවල් කරන එකෙන් අපි යථාර්ථයේ යථා ස්වභාවයේ ජීවිතයේ කියන අස්තිර ගතිය අපි නැරෙන මිනිස්සු කියන එක හිතට එනවා නම් මම හිතනවා අපි ගොඩාක් අකටයුතු කම් වලින් මගහැරෙන මූලික වශයෙන් රළුව කරන හැම කෙනෙක්ම ඒ මාතෘකාවෙන් අයින් වෙලා තමා දිහා බලලා මේ වගේ ජීවිතයක් ලබාගත් එකේ ප්‍රයෝජනේ මේ වගේ මරණ මොහොතකට කලින් අපි ඒ ප්‍රයෝජනේ ගන්න ඕනේ කියන අදිෂ්ඨානයකුත් එනවා. ඉතින් ඒ පැත්තෙන් මට හුඟක් උදව් වුණා. මගේ හිත ටිකක් යථා ස්වરૂපය ගැන මේ ජීවිතයේ තියෙන අස්ථිරභාවය ගැන ඒ වගේම මාදය සියල්ල ඉක්මවා නොගින් තියනවා කියන එක තේරුම් ගන්න ඒ ටික ගොඩක් දුරට විවහල් වෙනවා. තේරුම් ගන්න. ඔය අත්දැකීමක් ගොඩක් හොඳයි. අපි ප්‍රායෝගිකව අත්දකින්න තියෙන දේවල්. ඉතින් මේ වගේ දැන් අර අපිට ජාන තමහක් වගේ අද මලගෙදරකට ගිහිල්ලා නම් මේ නවසීගත එක්කේ තප්පේ දකින්න අමාරුයි. අර බිම් මතක් කළා වගේ සපෙක්කුණු වෙලා යනවා වගේ දෙයකින් නම් මේක දකින්න අවස්ථාව තියෙනවා. ඒ වගේ මට මතක් වෙනවා මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ අපි භාවනා කරන්නාම මේ සුදු එක්කෙනෙක් එයාම කිව්වා මේ එයා වැඩ කරන්නේ මේ අන්ඩටේක කෙනෙක් විදිහට. ඒ කියන්නේ මැරුණට පස්සේ මිනිහ අරන් ගිහිල්ලා ඒ ඉතුරු වැඩ ටික කරන. ඉතින් මම එයාගෙන් අහුවා මේ ඒවයි මොනවා හරි බයගතියක් එහෙම තියනවද කියලා. නෑ කිව්වා ඒවයි කිසිම ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැලු. ගඩේ ආයි මලමිනී එක්කම ජීවත් වෙලා ඒක සාමාන්‍ය දෙයක් එලා කියලා. ඉතින් ඒ වගේ ඉතින් යාමගෙන් ඇහුවේ යාට සුදුසු භාවනාවක්. ඉතින් මං හිතුවා මෙයාට නම් මේ වගේ භාවනාවක් නම් හරියන්නේ. ඊට වෙනස් පැත්තකින් තමයි මං මේ උපදෙස් දුන්නේ ඒ කාලේ. මේ ඉතින් අපි අර දැන් මේ මෙතනත් මනිතනේ යන්තමත්යටත් මේ භාවනාව සම්බන්ධ වුණේ ධාතු මනසිකාරය පැත්තට. මට සමහර විට අර දෙතිස් කුණු පැත්තට. මොකද කාට හරි අත්දැකීම් තියනවාද මේකේ අර එක එක කොටස් කුණු වෙලා යන විදිහ සම්බන්ධ වුණ. මගේ ලංකාවේ යාළුවෙක් නම් හිටියා. එයා ඒ දවස්වල භාවනා කරන. එයා හැමදාම වැඩට යනකොට ඔන්න එකපාරක් බල්ලෙක් මැරිලා කාරායින් ඉඳලා. ඉතින් දවස ගානේ මේක එතනම තිබිලා. මෙයා කියා ගියා මේක එක සැරේ යන්න මේක ඉදිමිලා තිබුණා පණුව ගහලා තිබුණා පාක්ක කොටලා එහෙම තිබුණා මේකේ මේ අර බඩවැල් එළියට ඇවිල්ලා දිය වෙලා යන ගතියක් තිබුණා මෙහෙම යන ගති ටික එයා එතකෑලි ටික වෙනකන් මේ සතිය දෙකක් ඇතුළත දැක්කයි කියලා. ඉතින් එයාට ওই කාලේ තුල ඒකම මෙනෙහි කර කර ගියා කියලා. ඉතින් මං හිතනවා කියන්නේ ඉතින් ඒකෙන්ම එන අත්දැකීම් නවසීවතිකේ පැත්තෙන්ම මේ වැඩෙන ප්‍රත්‍යක් සිදු වුණා කියලා. ඒ වගේ මේ කාට හරි අදහසක් හරි අත්දැකීමක් හරි තියෙනවා නම් ඉදිරිපත් කළොත් මං හිතන්නේ හැමෝටම ඒක උදව් වෙයි කියලා. පෙරවන් සරණයි. එන අත්දැකීම් නැත්නම් මේ භාවනාවෙන් කොහොමද අපි මේක කරනවා නම් මූලිකව දැනගන්න ඕන නැත්නම් කුමක් සඳහා මේක ප්‍රයෝජන වෙයිද වගේ නිකන් හිතලා කතා කරන්න පුළුවන් මේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තේරුම් සරමයි. සමයි කුකගේ මාතෘකාව මම හිතන්නේ හුඟක් අය භාවිතා නොකරන භාවනාවක් කියලා හිතෙනවා. මොකද අද දවසේ අර මේ කාලේ හැටියට ඒක ප්‍රායෝගිකව අපිට දකින්න හම්බෙන්නේ නැති නිසා ඉතින් අර ඔබතුමත් මතක් කරා වගේ අපිට දැනට හම්බෙන්නේ විශේෂයෙන්ම මියගිය සතුන්ගේ සිරුර වගේ තමයි හුඟක් වෙලාවට හම්බෙන්නේ. දැන් මගේ රැකියාවේ හැටියට මට යන්න වෙන හුඟක් වෙලාවට ඔය පාලම් යස්ත වගේ බොක්කු තියෙන පැති වලට එහෙම යනකොට ඇත්තටම ගොඩක් සත්තු කුණු වෙලා මුලින්ම විශාල දුර්ගන්ධයක් තමයි මත වෙලා පේන්නේ. ඊට පස්සේ ඉතින් දැකින්න හම්බෙන්නේ සත්තු කුණු වෙලා ඒ වගේ ඕජස් ගලලා ඒ වගේ බොහොම දුක්ඛිත තත්ත්ව දුක්ඛිත කියලා කියන්නේ මේ ශරීරයක වෙන වෙන්නේ කොයි වගේ දෙයක්ද කියලා තේන අවස්ථා අනන්තවත් දකින්නවා. ඒ වගේම එක එක විදිහ දැන් සමහර ලාවට හම්බ වෙනවා කැන්ගරු වගේ සත්තුන්ගේ ඇටකෝටු ටික තමයි තියෙන්නේ. කටකොට විතරයි තියෙන්නේ. ඒක සියල්ලම දිය වෙලා ගිහිල්ලා වැස්සට හේදිලා ගිහිල්ලා අර මෙතෙන්දි කීවා වගේම සත්‍යයක් ඒ ඇටකටු විසිරලා තියෙන හැටියට පේනවා. ඉතින් ඒ වගේ දැනකදී මුලින්ම ඉස්මරටම මතක් වෙන්නේ දැක්ක ගමම මතක් වෙන්නේ අපටත් මේ ටිකම නේද කියන එක දැක්ක ගමම මතක් වෙනවා. ඒක මම හිතන අපිට මේ අපි සුත්තේ මේ ඔබේ ධර්මය අහලා නිතරම කය පිළිබඳව යම්කිසි සිහියක් පවත්වාගෙන ඉන්න මහන්සි ගන්නකොට මම හිතන නිරායාසයෙන්ම අපිට හැම වෙලාවකම තේරෙන දෙයක්. ඉතින් අද ඒ සතාට මෙහෙම වුණාට එහෙම නැත්නම් අද අහවල් පුද්ගලයාට මෙහෙම වුණාට සමාද මාද ඒ සත්‍යෙ ඉක්මවා ගිහිල්ලා නැහැ කියන එක නිතරම වගේ කෙනෙකුට විපතක් වෙච්ච වෙලාවක එහෙමත් නැත්නම් ඒ වගේ සිද්ධියක් දැක්ක වෙලාවක නිරන්තරයෙන්ම මතක් වෙනවා. මම හිතනවා ඒ සියල්ල ඒ විදිහට මතක් වෙන්නේ සිහි වෙන්නේ අඳුම ගන්න ඒ වෙලාවේ සතිය පිහිටවලා අප්‍රමාදී වෙන්න අපිට ඒක උදව් කරනවා කියලා. ඒව දකින්නම අපි උදව් කරනවා මේ අපේ අප්‍රමාදී ගතිය. අර ඒක කියන්නේ මේ අප්‍රමාදීව ක්‍රිස්තවනි වීරෙන් ඉන්නෝනිස ඉතින් ඒ වගේ සුදු දෙයකින් පවා අපේ ධෛර්යය වීර්යය ඇති කරගන්න අපිට ගොඩක් හේතු වෙන දේවල්. ඒ වගේම මට මෑතකදී අහන්න ලැබුණා මම හිතන්නේ ලංකාවේ extra කාන්තාවක් තනිකරම මේ මල සිරුරු සම්බන්ධයෙන් එයාගේ යම්කිසි ආයතනයක් පවත්වාගෙන යනවා. එයාම තමයි තනියම මල සිරුරු වල වැඩ කරන්නේ, එම්බාම් කටයුතු කරන්නේ, එහා මෙහා ගෙනියන්නේ. ඒ සියල්ලම කරන්නේ එයා තනියම. ඉතින් මට හිතෙනවා ඇත්තටම හරිම ධෛර්යමත්, ඒ වගේම යථා ස්වરૂපේ දකින කෙනෙක් නියුතුයි කියලා. ඒ තත්ත්වෙට යනකොට විශේෂයෙන්ම යථා ස්වરૂපේ කියන්නේ ඒ කොටස් අයින් කරනකොට සමහිත ධර්මඥානයක් නැති වුණත් කොහොම නමුත් යම්කිසි විදිහකට අත්දැකීමෙන් දකිනවා මෙන්න මේ විදිහයි මිනිස්සුන්ට වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ කෙනෙකුට යම්කිසි සුතමය පැත්තමුත් යම් සහයෝගයක් නැත්තම් උනන්දුවක් ලැබුණොත් මට හිතෙනවා ඒගොල්ලන්ට උගස්මන්ට මේක මේ කය පිළිබඳව තමාගේ කය පිළිබඳව වැටහීමක් එන්න පුළුවන් කියලා. එහෙම නැති වුණොත් හිතනවා මේ හැම වෙලාවෙම අනුන්ටයි මේ දේ සිද්ධ වෙන්නේ තමන්ට සිද්ධ වෙන්නේ නැහැ කියන හැඟීමකුත් උගස් කියලාට තියෙනවා. දැන් අපිට ලෙඩගෙන හිතුවත් අපිට කවුරු හරි ලෙඩ වෙලා ඉන්නවා කියලා ආරංචි වුණත් අපිට හිතෙනවාද ඔච්චර නිතර හිතෙනවා නැත්නම් කලාතුරකින් හිතෙන්නේ අපිටත් ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. අපි සමහරවිට ඒ පුද්ගලයා ගැන කනගාටු වෙනවා ඇති. නමුත් අපි හිතනවාද ඒ තත්ත්වය අපිටත් ඇති වෙන්න පුළුවන් කියලා හිතනවාද කියන එකත් සිටිය යුතු දෙයක්. මම හිතනවා ඒක තමයි වැඩිපුරම බලන්න ඕනේ අපිට ඇහෙන හැම දෙයකින්ම. සමාජයේ තත්ත්වයක් ඒ මත්තම ඉක්මවා ගිහින් නැහැ කියන එක හිතන්න මනස පුහුණු කරන එක වටිනවා කියලා හිතනවා. සරොන් සර්ණයි. තෙරුවන් සරණයි. ජයන්තනාත් එහෙම බොහොම වැදගත් කියපු දේවල්. ඒකතර අන්තිමට කියපු එකේදී මලමිනීම සම්බන්ධ වැඩ කරන කෙනෙකුට එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කියපු ඒ උදාහරණේ දැන් අපිට හිතනවා සමහර විට ඒ වැඩේට මේ දහම දකින්න පහසු වෙයි කියලා. හැබැයි අපි තව පැත්තකින් බැලුවොත් ප්‍රායෝගික ජීවිතයේ අපි දැකලා තියෙන්නේ මේ වගේ අයත් මේ ටිකක් දහම දකින මත්තම අඩුයි. ඒක මම තව උදාහරණයක් ගත්තොත් අපි ගොඩක් ડોක්ටර්ස්ලා එනවා අපි භාවනා කරන්න. ඒක ඒගොල්ලන්ට මේ ඔය සර්ජරිස් කරන අයට එහෙම මේ සාමාන්‍යයෙන් මේ දෙතිස් කුණුප භාවනාව එච්චර ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුව. ඒ වගේම තවදුරටත් ශ්‍රාවණ උපදේශ දෙන කීප දෙනෙක්ගේ අත්දැකීම් අනුව ඉතින් අපි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් යොමු කරන්නේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් නම් අනිවාර්යෙන් දෙතිස් කුණුප භාවනාව උත්තරෝනවා. මේගොල්ලෝ අපි යොමු කරන්නේ ඊට වඩා ධාතු මනසිකාර භාවනාව පැත්තට. අපි පටවිය අපෝ තේජෝ වාවේ මොකද ඒකලන්ට ඒ පැත්තෙන් ඒක හිතනකොට ඊට වඩා අපිට නිකන් ප්‍රායෝගිකව පෙනිලා තියෙනවා මනස වැඩෙන ගතියක් තියෙනවා. හැබැයි මේවා ඒ අපි මේ ජෙනරලි කිව්වට ඒවයි වෙනස්කම් ගොඩාක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒ පැත්තෙන්ම එයාට සුදුසු භාවනාවක් හම්බ වුණොත් මනස වැඩෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් බුද්ධ කාලේ නම් බුදුරජාණන් වහන්සේ සිත්පද ළමනේ උපදෙස් දුන්නේ. අද කාලේ මම හිතන්නේ මේ වගේ උපදෙස් දෙන්න පුළුවන් අය බොහොම කලාතුරකින් තමයි හිටියත් ඉන්නේ. එහෙනම් අපිට මේ වගේ හොයලා බලලාම හොයාගන්න වෙනවා. ඒකම මේ ජනතමත්ය මම මේක තව පැත්තකුත් අපිට බලන්න තියෙනවා. දැන් එහෙම මේ ශරීර කොටස් දැක්කටම මේක අවබෝධ වෙන්න. ඒ කියන්නේ ඒ කෙනෙක් මේකෙන් අදුගානේ සෝවාන් වෙයිද කියන පැත්තක්. ඒකට අන්නේ පැත්ත තමයි මම දකින්නේ ගොඩක්. දැන් මේකත් අර මේ කොටස ඇත්තටම සතර සතිපට්ඨානෙ ගත්තොත් ඒක කායानुකස්සනාව යටතේ එන භාවනා ටික තමයි මම හිතන්නේ ඔබතුමා විස්තර කරගෙන යන්නේ. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් ඒ කායानुකස්සනාවේ ආනාපාන පබ්බං ඉරියාපත පබ්බං සංපජාන පබ්බේ පටික්කුල මනසිකාර ධාතු මනසිකාර ඒ වගේම නවති යතික. ඉතින් මෙතනින් අපිට දැන් අර ශරීරේ කොටස් මෙහෙම මෙහෙම මෙනෙහි කරනවා වගේම දැන් මේ හැම එකටම පොදුව කියපු මොන වගේ අවබෝධයකටද මේක යන්නේ මොන වගේද මේක කරන්නේ. ඒක ඒක අජ්ජත්ව බලන්නේ කොහොමද? බහිද්දව බලන්නේ කොහොමද? අජ්ජත්ව බහිද්දව බලන්නේ කොහොමද? ඊළඟට ඒකේ සමුදය දකින්නේ කොහොමද? වය දකින්නේ කොහොමද? සමුදය වය ධම්මතාවය දකින්නේ කොහොමද? ඒ වගේ සතිපට්ඨානේ පොදුවේ කියපු අනේ ධර්මතා වැදෙනවා නම් තමයි මට හිතෙන්නේ මේක එතනින් එහාට. දැන් මූලිකව නිවරණයටපත් වීමකට මේ මූලිකව මේක ඇති වුණාට දැන් ඒකෙන් එතනින් එහාට යන්න නම් අර පොදුවේ මේවයි කියන ධර්මතා වැදෙන විදිහකටත් මේක බලන්න ඕන නේද කියන සිද්ධියත් ඒ වගේනක් කාට හරි අදහස් තියෙනවා නම් මම හිතන්නේ මතු කළොත් හොඳයි කියලා. අපි කල්යාණ මිත්‍රයෝ අදහස් තියෙනවා නම් ඒවම මේකට සම්බන්ධව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මයා, මජ්ජන්ත මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමදාම මම හිතනවා මම ඇහෙනවා කියලා. ඇහෙනවා දෙවිවරු කතා කරා. තෙරුවන් සරණයි. සමහරවිට බොහෝ කරුණු ඉදිරිපත් කරන කල්යාණ මිත්‍රයන්ගෙන් ටිකක් වේද නවසීවතිකත් ඒ වගේම අනිත් සුබ භාවනාවක් ටිකක් කරපු නිසා අදහස් කීපයක් ඉදිරිපත් කරන්න හිතන මම හිතන්නේ ඒක කොගලගේ මහත්මයාත් මම හිතන්නේ ඒක වැදගත් කරුණක් ඉදිරිපත් කරන්න කියලා. මේ ඒක කොහොමද මේ දෙන්නේ කියලා අපි ඇත්තටම ප්‍රශ්නාවලිය වෙනවා. ඉතින් මල්ලන් ඉතින් අර මේ ගොඩක් මේක පොදු කරේ මගේ ලොකුඩක් ප්‍රශ්න තිබුණා මට ඒක ඇත්තටම ඒකයි. ඉතින් පෑහෙන පොදු කරා විශේෂයෙන් ශරීරේ කොටස් වෙන් කරන එක දාලා කැලිලට අයින් කරලා බාල්දියකට වගේ දාලා වතුර වෙන් කරලා දියර જાතියෙන් කරලා ඒවා විශ්වලිය ඔක්කොම ගොඩාක් කරා. ඒවා ඉතින් මන්නම් ඒවා ගොඩක් උපකාර වෙන ඇත්තටම හිත සමාධිය වෙන්න. නවතින ටිකෙත් ඇත්තටම මේ දවස ගානේ වගේ භාවනා කොටසක් වශයෙන් කරන්න සුද්ධ දැන් නම් ඉස්සරම මම ඒක කරන්නේ. ඒක ඉතින් පෑහෙන හිත මොකද අපි දන්නවා අර මේ කොටස් තුනකට යන්නේ වගේ කියලා මට තේරෙන්නේ මේක මාර්ගය ගන්නකොට එකක් තමයි හිතේ අර තියෙන ඩිටැච්මන්ට් එක මේකේ තියෙන ලෞකික දේවල් වලින් ටික ටික අයිති වෙන එක ඩිටැච්මන්ට් එක හිතට තමයි ටිකක් නිබ්බිදාවට යන්නේ. ඉතින් මේ නිබ්බිදාවට යන්නේ නැහැ අර හිත නිබ්බිදාවට යන්නේ නැහැ අර මේ විශේෂම මේ ශරීරයට තියෙන ඇල්ම අඩු වෙන්නේ නැත්තම් ඒකයි ඒකට සම්බන්ධ දේවල් වලටයි තියෙනවා. ඉතින් නිබ්බිදාවට ගිය හිතකට තමයි සත්‍යය එන්නේ ප්‍රඥාව එන්නේ. ඉතින් ඒ පැත්තෙන් තමයි මට හිතෙන. ඉතින් ඔබ කල්‍යාණ මිත්‍රයෝ වගේ හරි අමාරුයි සෝසස් හොයාගන්න මේ දවස්වල. හැබැයි මගේ නම් තියෙනවා YouTube එකේ තියෙනවා ඔය මැරිච් ඒවා ගොඩක් මම ඒවනම් පාවිච්චි කරන ඒවා. ඒ වගේම ඔය මට හම්බුන ගොඩක් ඔය පාගත්ත ඉන්ටර්නෙට් එකෙන් මගේ සමහර කල්‍යාණ මිත්‍රයෝ දුන්න ගුරුවරු එහෙම සැපෙන දුන්නා ඒක පින්තූර ගොඩක් ඔය විශේෂයෙන්ම මොඩල්ස්ලා නළුනි ගිය ඔය අය ඒ ඉන්න පොසස් ඒ විදිහටම මැරිලා එක තත්තාවල ඉන්න විදිහටම තිබුණ ෆොටෝස් ඒවා මගව තාම තියෙන ගොඩක් කැමති කල්‍යාණ මිත්‍රයෙක් කියලා කියන්න මම ෂෙයා කරන්න. ඉතින් ඒවා ගොඩක් තියෙනවා ඒක. ඒ වගේ රිසෝර්සස් ඉතින් ඒවා ගොඩක් පාවිච්චි කරා. ඉතින් මේක ඒ විදිහට ගොඩක් කරලා තමයි ඇත්තටම මේ පැත්තේ තියෙන කෙලස් ටිකක් අඩු වුණේ. ඉතින් හැමෝටම හරියන්නේ නැහැ කියන එක නම් මම පිළිගන්නවා. ඇත්තටම මම මේක කියන්න ඕන මගේ ප්‍රොජෙක්ට් එක අත්දැකීම මේ මම මේ නවසීවතිගේ අපේ මගේ අම්මට ඒක කියන්න ගිහිල්ලා ඒක සෑහෙන අකමැති වුණා. ඉතින් අන්තිමට මම මේක ඇත්තටම කරන්න ගියේ නැහැ. ඉතින් ඒක නිසා මේ කියන්නේ දැන් නෑ කෙනෙක් නෙමෙයි ධර්මපති කරන්නේ. නම්බරෝ ඉතිරිය නමුත් නවසීවතිගේට සම්පූර්ණ නෑ පොඩ්ඩක් අත් එක්කම කියනවා තමයි. ඉතින් ඒ වගේම මම දැකලා තියෙනවා මේ සමහර භාවනා වැඩසටහනවලදී විශේෂයෙන් තරුණ ඇසී නැති වෙන වැඩෙන අවස්ථා තියෙනවා. මේ භාවනාව ගැන වැඩිස්සක් හරි බඩෙඩ් වගේ කරන්න යන වෙලාවට ඉතින් ඒ නිසා කාසාරි කල්‍යාණ මිත්‍රයෝ හරි මේක අපහසුතාවයක් තියෙනවා. මම කියන්නේ ඉතින් අපි ඒ වගේ එක සාධාරණයි කියලා මට හිතෙනවා. දැන් මෙතන ඉන්න කරුණක් එහෙම පස්සාරයක් තියනවා නම් ඉතින් කරන්න අවශ්‍යත් නැහැ. එහෙම තියනවා නම් දැන් උනත් කියන්න කරුණා කරලා අපිට අපිට කතා කරන්න පුළුවන්. එහෙම තියනවා. ඉතින් ඒ ටික තමයි මට සිදු කරන් තියෙන්නේ. ඔයගොල්ලෝගේ මහත්මයා පෙරවන් සරණයි. ඔව් පෙරවන් සරණ බොහොම වටිනවා දිරු මහත්මයා. මේ අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේක ප්‍රායෝගිකව කරපු අයගේ දෙකින් මම හිතන්නේ හුඟක් වටිනවා කියලා අනිත් අයටත්. මේ මම මේ ඔබතුමාගෙන් පොඩි පෞද්ගලික ඉල්ලීමක් කරනවා. මට පුළුවන් නම් ඒවා ඊමේල් කරන්න මේ ලින්ක්ස් ටික. ඒ එක්කම මම හිතනවා තව ටිකක් ඔබතුමාට කියන්න පුළුවන් නම් දැන් මේ නවසීවතිකයේ ඒ ප්‍රායෝගිකව කරපු විදිහක් විස්තර කළොත් මම හිතන්නේ අපේ අනිත්යටත් හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔබතුමාට එක්කලේ කොහොමද කියලා ප්‍රායෝගිකව. ඔව් දැන් මම වෙන මේ නවසීවතිකයි සුදේයි දැන් කොටස් ශරීරයේ කොටස් 32 ඔය දෙක එකට තමයි ගොඩක් කරන්නේ. සාමාන්‍යයෙන් පටන් ගන්න කලින් උදේ ආනාපාන සති භාවනාව පටන් ගන්න කලින් ඔය ටික සාමාන්‍යයෙන් පාගයකට පිටු වෙන වගේ විදිහට ගත කරනවා ඔය ටිකට. දැන් නම් එහෙම නැතුව දැන් ගොඩක් කාලවලට කලින් අතන ගොඩක් කාලයක් කරන්නේ නැහැ එක්ක පාර තමයි තිබා ආනාපාන සති භාවනාව තමයි කරන්නේ. පටන් ගැනීමේදී තින් අර මම කලින් කිව්වා වගේ ශරීරයේ කොටස් 32 නම් ඉතින් එක නම් එක ගලවලා සමහරවිට ඉතින් හැමදාම කරලා තියෙන එක බ්ලේඩ් තලයක් අරගෙන මේක තමයි හැම පොඩ්ඩක් කපලා දාලා විවෘත කරලා මේක තියෙන කැලි ටිකයි අරගෙන ඒක තියෙන ලේ ටික හොඳට මෙඩිකලා බාල්දියකට දාලා අනිත් කැලි ටිකත් පැත්තකට තියලා ඔයගේ මේ ටික ඒ වැඩ ටික ඒ ටික එහෙමම සම්පූර්ණ ශරීරයම අයින් කරාට පස්සේ ඒක ඊට පස්සේ තමයි ඊට පස්සේ ඉස්සෙල්ලද කියලා මට ගන්නෑ දැන් මට. ඊට පස්සේ අර මේ මුලින් මම කළේ අර වීඩියෝ වල තියෙන බැලුවා ඇත්තටම හොඳට බැලුවා මේක කොහොමද ඒක. දැන් මම හිතන්නේ ජයන්ත මහත්තයා කියන අමතකුණක් දැන් මේ පළවෙනි දවසේ ඊට පස්සේ ජීනන ශරීරයේ මුලි පාටන දෙකක් පමණ කියන දෙකලයක් වෙනවා. කුරුල්ලක් වගේ නම් බලන්න පුළුවන් දෙකලයක් විතර වෙනවා ශරීරයේ සයිස් එක. මේ ඒ ඊට පස්සේ තමයි සත්තු වෙන්න ගන්නෙ. සත්තු ඇවිල්ලා කටලා මේ බඩවැල්ලේ තියෙන කොටස් එළියට ගන්න හදන ඊට පස්සේ. ඉතින් ඒ ටික හොඳට බලුවම මුලින් දිකට දිකට දිකට බැලුවා. ඊට පස්සේ ඒක ගන්න පුළුවන් අර ඒ වෙලාවට හිත ගන්න පුළුවන් මේක මෙහෙමයි වෙන්නේ කියලා. මේක පින්තූරයක් වගේ හිතට අරගෙන ඒ විදිහට තමයි ගොඩක් කරේ. ඊට පස්සේ ඒ අවස්ථාව දැන් දවසේ අලුත් දවසේ එහෙමයි, දෙවෙනි දවසේ මේ විදියටයි, තුන්වෙනි දවසේ. මට හිතෙනවා මේ දවස් තුනේ වෙන්න තිබුණ සමාධි කමක් නැති අවස්ථාවක්. සමයක් හැටියට ගන්න පුළුවන්. මේම දවසින් මෙහෙම වෙන්නේ වෙන එකක් නැද්ද කියලා මට හිතෙනවා. මම ඇත්තටම දැකලා නැහැ. මලමිනියක් දවස් 9දී එහෙමම එක දවස් 9ෙන් මෙහෙම වෙනවා කියලා. මොකද දැන් ඔය සමාරිව දවස් ගණන් සතු කණේවත් තියෙනවානේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවක් වගේ කියලා හිතගෙන කවන්න නැහැ. ඒකට කොහොම වුණත් ඉතින් මේ විදිහට මේ බහුලක් කරන ගමන් නම් සමන්ෙන් බලි වෙනහැ මේ වීඩියෝ කලින් ගොඩක් බැලුවා වරණ එක හොඳට හිතට දාගත්තා. ඒ වගේම අර මේ එකක් එකක් ඉතින් ඒ අර සාමාන්‍යික අනිත්ලාට තමයි ඒක දැන් එක එක හිතවිලි එනකොට එක එක කරන්න පුරුදු වෙච්ච දේවල් කරන්න හිතවිලි එනකොට අර අර තියෙන ෆොටෝ සෙට් එක අරගෙන ඔන්න බලනවා. දැන් මේක මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒක ඒ ටික බලලා ඉවර වෙනකොට ඉතින් අර හිතවිල්ලත් ගිහිල්ලා ඉතින් ඒව නියුට්‍රල් වෙලා යනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ටිකක් කළේ. ඉතින් ඊට පස්සේ අන්තිමට කෝවිඩ් එක කළේලා අනිවාර්යෙන් ඉතින් මාචි භාවනාව ටිකක් කරනවා. මොකද ඒක ඉතින් කරන්න කියලා අපි ගුරුතුමාට නාසි උපදෙස් නිසා. ඉතින් ඒකෙදි එකක් දැනගන්න පුළුවන් අපිට මේක හරියට කරුණාද නැද්ද කියලා කරන්න පුළුවන්. මේක සමාජීයකට ගියාද නැද්ද කියලා. මොකද මාචි භාවනාව සාමාන්‍ය කරනකොට ඒක අර යන්න එන්නේ නැහැ. සාමාන්‍ය සුදේ හරිය ලෞකික වගේ භාවනාවලින් සමාධියක් ඇවිල්ලා තියෙනවා නම් සාමාන්‍යයෙන් මාචි භාවනාව හොඳට ගැම්මකින් කරන්න අමාරුයි. ඒක එන්නේ නැහැ. ඒකම හොයාගන්න පුළුවන් ඇත්තම සිත සමාධිය නැද්ද නැද්ද කියලා. මොකද ඒක එහෙම වෙනවා. ඒක මොකද මාචි භාවනාව ගොඩක් වෙලාවට ශරීරයට සම්බන්ධ කරලා යන්නේ හදවතට. ඉතින් අපි අර වගේ ශරීරයෙන් ගොඩක් අයින් වෙලා මේක මේකේ දහරින් වෙලා බලනකොට ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරන්න යනවා නම් ගොඩක් වෙලාවට ඒක අර දැනෙන්නේ නැහැ ඇඟට. එච්චර තමයි. ඒක ඒ විදිහට ඒක ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක වැදගත් මේ මෛත්‍රී භාවනාව කරන එකත් කියලා හිතනවා. ඊට පස්සේ ඒක ඉවර වෙලා අඩු ගානේ විනාඩි 15ක් නැත්නම් පැය භාගයක්වත් අඩුම ගානේ විනාඩි 15ක්වත් එතකොට අර පිටියමලා හරි අර මේ ඒකට අකමැති කතියක් තියනවා නම් ඒක නැති වෙලා. ඉතින් ඒක මේ ස්වභාවය නේද කියන එක තේරුම් ගන්න ඒක ඊට පස්සේ ඒක මේදී කරන්නේ මේ තමාගේ අනිත් ඇගේ යහපත සඳහාම පමණක් නේද කියන එකත් තේරුම් ගන්න එක වැදගත් කියලා හිතනවා. තිරුවන් සරණයි තමයි යන තේරුම. හොඳයි. මේ බොහොම වටිනා දෙයක් මහත්මයා ඒ අද්දකින් අනිත් පැත්තක දෙදා හදා ගැනීම ගැන. එතෙන් අපේ කල්‍යාණ මිත්‍රයන්ට ඔන්න දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. සිට මේ මරණානුස්සතිය වඩපු කෙනෙක් ඉන්නවා. එතකොට Tamanta යම් කිසි ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධ යොමු කරන්න පුළුවන්. ඒක ඒ දිරුක් මාත්මයා මම කැමති දැනගන්න දැන් ඔබතුමා කිව්වා ඒ භාවනාව කරලා ඊට පස්සේ මෛත්‍රිය වැඩුවා. එතකොට සමාධිය ගැන කතා කළා. සමහර විටවර ඒ අසුබය නැත්තම් ඒත් හොඳට වැඩිලා නම් මෛත්‍රිය වැඩිනේ අපහසුතාවයක් නැත්තම් ඒක සමාධිය ගැන නේ අපහසුතාවයක් දැනෙනවායි කියලා. පරිපායක කරුණු හරි වැදගත් මං හිතන්නේ. ඒ එතන දැන් ඔබතුමා මේ මෛත්‍රිය වඩන්න කලින් දැන් අපි අත්දැකලා තියෙනවා. දැන් මං ගොඩක් මං කියේ මං ඔය නමසිකතකේ වැඩලා නැහැ. උනාට දැන් දෙතිස් කුණුපය හරි ධාතු මනසිකාරය හරි මොකක් ඒ වඩද්දී අපිට අත්දකින්න පුළුවන් ඒ තුලින් හොඳ සමාධියකට යනවා. දැන් ඔබතුමාට අර මරණයේ අවස්ථා බැලීම තුලදී ඒකෙන් විතරක් ඒ වගේ සමාධි ගතියකට වගේ යන ඒ ස්වභාවයක් අත්දකින්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඊට පස්සේ අර මෛත්‍රිය වඩන කොටද ඒ ගැන අදහසක් ආවි? තේරුම් කරමයි. කොබලිය මහත්මයා මේමයි මම හිතන අදහස් කරේ. ඒ නම් මෛත්‍රී භාවනාවල සමාධියකට යන්න පුළුවන්. හැබැයි අර දැන් නවසීවතිකයේ හෝ කසුද භාවනා කරලා එතනින් සමාධිය ගලීක තියනවා නම් ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනකොට ඉතර ගැම්මක් එන්නේ නැහැ. අනේ ඒකයි මට කියන්න ඕන උනේ. ඒ කියන්නේ ඊට කලින්ම සිත සමාධිය වෙලා තියෙන්නේ. සිත කලින්ම සමාධිය වෙලා තියෙන්නේ ඒක ප්‍රේක්ෂාවට යනවා ගොඩක්. මොකද මේකත් මේ වගේ කියලා එතන දැනනකොට මේ ශරීරය අයින් කරන්න හරි ලේසි. පහසුයි. ඉතින් අර කලින් අර ඒක යනම් අර කිව්වේ මේ දෙක එකට කරන එකේ ටිකක් අර ඒකේ පොඩි ගැළපීමක් තිබුණා. ඉතින් එහෙමත් ඒකත් තියෙනවා. ඒ වගේම මේ ඔය එක සමානකොළු යන්න පුළුවන්. දැන් අර ඒකටම සම්බන්ධ කරලා කරන්න පුළුවන්. දැන් ඔය අසුබය ඊට පස්සේ දැන් ඔය සීමා වෙන හැටි ජීවිත දැන් බලන්න පොඩ්ඩක් අපි තරණ කාලේ ඇවිදිනවා රට රටවල් වල හැම තැනම යනවා. ඊට පස්සේ ටික ටික අවුරුදු 50 60 වෙනකොට 40 වෙනකොට ටික ටික ඔය දැන් ප්‍රදේශයේ විතරයි දැන් ඊට පස්සේ නිකන් ගේ කිට්ටුව ඒ ටවුන් එකේ විතරයි යන්නේ. ඊට පස්සේ ඔව් දෙලොක් මහත්මයා මගේ ප්‍රශ්නේ දැන් අර නවසීගතකයේ සුදුම්ම විතරක් හොඳ සමාධියක් අත්දකලා තියනවාද කියන්නේ ඒක එහෙම තියනවා නේ. ඔව් ඒක පුළුවන්. ඒක පුළුවන් එහෙම එහෙම සමාධියක් ගන්න පුළුවන්. මට කියන්න ඕනේ කොක්කලගේ මහත්මයා ඒක කියන්න මට කියන්න බෑ. හැබැයි ඒක එතනින්ම දාගේ කියලා. මොකද අර එකට කරපු නිසා. මට ඒකයි කියන්න ඕනේ නේ. ඒක ෆ්ලෝ එකක් වගේ ඒක සමාන්ම නෙවෙයි. ඉතින් අර ඒක දුක කරලා තියෙන විදිහට අර වගේ අර ජීවිතේ නැති වෙන කාලේ අන්තිමට මේක එකතැනකටම කොටු වුණා වගේ වෙනවා සමහරවිට අන්තිමටම. ඒ වස්තුවේ මැරිලා ගිහිල්ලා ඊට පස්සේ ඒක ඒ සීරීස් එකේ විදිහට යනකොට තමයි මේකේ කොයි වෙලාවෙ කොහොම සමාජයේ හිතය සමාජ වෙනවා කියලා කියන්නේ අපි දන්නේ නැහැ. කොහොම වුණත් ඒක උපකාරී වෙනවා. ඔව් සමහර විට වෙන භාවනාවක් උපකාරී වෙන්නේ නැහැ. ඒ වෙනකට මේක වඩද්දිත් චිත්ත සමාධියක් වගේ දැනුනම ඒක හොඳ අත්දැකීමක්. ඉතින් අපි හිතනවා අර ජාන්ත මහත්මයා කිව්වා වගේ සූත්‍රවලටත් ඒක ගැලපෙනවා. මොකද මේ චිත්ත සමාධියක් ඇති කරගන්න මේ භාවනාව තුළින් පුළුවන් කියලා ඒ දේශනාවේ තියෙනවානේ. සමතාල් 40 ඕනෙකින් සමාජයක් ඇති කරගන්න පුළුවන් කියලා මම නම් හිතනවා. පොතේ දෙනස්නේ දැන් ඒක ඒ පොතේ අහලා තිබුණාට දැන් ඔබතුමා වගේ දැන් ඒක ප්‍රායෝගිකව අත්දකලා කියනවා නම් ඒක හුඟක් උදව් වෙනවා. අනිත් පැයට ඒකයි අපි අර වචනෙන් කියවලා තිබුණාට ඇත්තට මම ඒක අත්දකලා නැහැ. මම බොහොම ගැඹුරට නවතිගතකේ වැඩලා නැහැ. අර සුළු වශයෙන් වැඩිම මම හිතන්නේ මට ඒක සමාධියක් ගන්න තරම් අත්දැකමකට යන්න බැරි වුණා. ඒ නිසායි මම මේ ගැටලුව යොමු කළේ. ඉතින් බොහොම සතුටුයි මේක ඔබතුමා එහෙම අත්දකලා තියෙනවා කියලා දැනගන්න. එතනම මම තව ප්‍රශ්නයක් දැන් අපේ කල්යාණ මිත්‍රය යොමු කළා මේ දෙන්නේ තුන් දෙනෙක් අපේ මුලින්ම අර මහත් එක්ක ඉදිරිපත් කළා මේ ටිකක් කර බය හිතෙන ගතියක් හිත වික්ෂිප්ත වෙන ගතියක් තියනවා කියලා. ඉතින් අර අපේ අර මරණය එක්ක යම්කිසි බයක් එක්ක එන ගතියකුත් අපේ ඒ සාමාන්‍යයෙන් මම හිතන්නේ වැඩි පිරිසකට ඒ ගතිය තියෙනවා ලංකාවේ. ඉතින් ඔබතුමාට ඒ වගේ බය ගතියක් එහෙම දැනුනේ නැද්ද? නැත්නම් මේකේ අර පිළිකුල් ස්වභාවයමද මෙනෙහිුනේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි. මම හිතන්නේ බය ගතිය දැනෙන එකේ මේ ඒක ස්වභාවිකයි. මොකද තථාගතයන් වහන්සේටත් එහෙම දැන්නා කියලා කියනවා. මම ඒ සූත්‍රයක දැන් එක බය සූත්‍රය හරි මත් හරි එක සූත්‍රයක තියෙනවා. තථාගතයන් වහන්සේත් තනියම ඒ කාලේ බෝධිසත්ව කියන්නේ බුදු වීමට පෙර බෝධිසත්ව කාලේදී භාවනා කරනකොට ඒ නිකන් මගේ හිතට මේ බය ඇති වෙනවා. ඇයි ඒකට කන්සන් කරපු හැටි ඒ සූත්‍රයේ විස්තර වෙලා තියෙනවා. ඉතින් ඒක මත් හැබැයි එනේ ඔය හොල්මන් ඔය කතන්දර නම් කවදාවත් බය කියලා නෑ. පොඩි කාලේ අපි තිබිච්ච ගෙවල් ගාවත් ඔය හොල්මනක් තියනවා කියලා ඒක මනසේ කැතරම නැති වුණා. එතන මැරිලා අපි දන්න ඒ ආච්චි කෙනෙක් මැරුණා ඒ පාරේ. ඉතින් මැරිලා එතන තවත් හොල්මන් තියන කියලා පාරක් කියලා බොහොම ප්‍රසිද්ධ පාරක් තිබුණා නේ ටවුන් එකේම. ඉතින් ඔබ යන්න එපා. මම නම් උතරින් මේ පාර රෑ මහරෑ ගියත් ඔය පාරමයි සිලෙක් කරගන්නේ කොහොම හරි. ඉතින් යන්න බය නැති ඉතින් එහෙම නම් ප්‍රශ්නයක් මට කවදාවත් තිබුණේ නැහැ ඒකත් වෙන්නේ. මොකද මම වැඩි හරියක් ඒක ප්‍රැක්ටිස් කරේ මට ඕනකමම තිබුණේ අර මේ මගේ හිතේ මොන හරි රාගසිත විල්ලක් තියනවා නම් මේ පැත්තට මේක කොහොමද උපකාරී වෙන්නේ කියලාම බලන්න. මේක උපේක්ෂාවකින් බලන්න පුළුවන්ද කියලාම. මොකද මේ ටිකක් සැටි සතියෙන් එනකොට තේරෙනවා මේ හිතවිලි එනකොට. එහෙනම් ඊළඟට අපි තිබෙන කෙලස් ප්‍රමාණය අනුව ඒවා කොච්චර දරුණුද කොච්චර ප්‍රබලද කියලා තේරෙනවා. ඉතින් ඒවා අයින් කරගන්න සෑහෙන ඒ වගේම සමහර ලාට ටිකක් කරට ප්‍රතිපදාව කරන්න වෙනවා. ඉතින් ඒ කීප සැරයක් සමහරවිට ඉතින් ෆේල් වෙනවා ගොඩක් ෆේල් වුණා. ඊට පස්සේ ආයි ආයි ඒක වැටුනහම ආයිකින් වෙනත් විදිහ හොයලා කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ ඒ මගේ තිබුණේ අන්නේ පැත්ත. ඉතින් හැමතිස්සෙම තථාගතයන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා අපිටින් ඒක නිසා එහෙම බය වෙන බය කියලා දෙයක් නැහැ. බය වෙලා නම් ඉතින් ඇත්තටම මේ මේ මේ ප්‍රතිපදාව යන්න බෑ බය නැති බය කෙනෙකුට. බය නැති වෙන එක අත්‍යවශ්‍ය කාරණයක් මේ මේ මේ මේ කරගෙන යන්න. මේ ප්‍රතිපදාව යනකොට බය වෙලා නම් කරන්න බෑ. මොකද භාවනාවෙත් කොච්චර කියලා බය වෙන දේවල් තියෙනවද කියලා බැලුවා. කොච්චර ඕනේ මම නිවි බලන්න ඕනේ ආනාපාන ප්‍රති කරලා බලවන සමාලාත කරපු වැඩ දෙයෙන් කොච්චර terrifying experiences වෙනද කියලා සමාහලාවට. ඉතින් ඒක කියපු එකත් හරි වටිනා. මොකද අපි දන්නවා මේ අර එක එක චරිත ලක්ෂණ තියෙන අයත් එක එක භාවනා ගැලපෙනවා කියලා ඒවත් දකින්න පුළුවන්. එතකොට මේ ඒකත් කෙනෙකුට හිතලා බලන්න හොඳ දෙයක්. දැන් ඔබතුමා එහෙම අර ඒ සාමාන්‍ය මට්ටමේ බය චරිතයක් නෙමෙයි එතකොට තිබිලා තියෙන්නේ. නාමස්ත්‍රය යන්න බය වුණ තැනක ඔබතුමා බලෙන්ම ගිහිල්ලා ඒ වගේ චරිත තියෙනවා. එතකොට මේ වගේ එකට ගැලපෙනවා වෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ අනිත්‍යයට ඒක කරන්න එපා කියන එක නෙමෙයි. ඔබතුමා මතක් කළා වගේ අර බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා බයක් ඇති නැහැ වෙලාවට ඒක ඇති කර ගන්න නම් ඒක ඒ බුදුරජාණන් වහන්සේකදී ඒක නුවණින්ම විමසලා බැලුවිල්ලම බැලුවා මොකද්ද මේ කියලා. අත්දැකලාම බැලුවා අන්න ඒ විදිහටයි බය නැති කරගත්තේ කියන විදිහ තමයි මතක් වෙන්නේ. ඇත්තෙන් අර එක එක දැන් චරිත ලක්ෂණනුවත් එක එක භාවනා සුදුසු වෙන්න පුළුවන්, තමන්ට කරන්න පහසු වෙන්න පුළුවන්, අපහසු වෙන්න පුළුවන්, එහෙම ස්වභාවයකුත් ඉතින් ඒවයි තියෙනවා. අපේ බොහොම වටිනා දිරුත් මහත්මයා මේ අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ටත් පුළුවන් ඉතින් ඒ වගේ ගැටලු තියනවා නම් එතුමාට යොමු කරන්න. එහෙම නැත්නම් අපේ ජයන්ත මහත්මයාට එහෙමත් සනහත් කියන්න තියෙනවද දන්නේ. පෙරවන් තරණයි. පෙරවන් තරණයි මම පොඩ්ඩක් අහන්න උත්සාහ කියන්න. දැන් පෙරවන් තරණයි කියලා දනාතුන බොහොම කින් වඩාත් සාහරණ කීක පැතිපඩි වලින් ඉතින් ප්‍රකාශ වුණා. මට එකතනක් එහෙම ගා මේ දෝෂ මහත්ය ප්‍රකාශ කළා බොහොම හොඳට ඒක සමාජීයක ආව කියලා. ඒ භාවනා තුළින් එතකොට සුව නිද්දිතාවක වෙන ඒක කලකිරිය නැතිලා සත්‍ය ඉතින් දැක ගන්න ලැබුණා කියලා. ඒ කියන්නේ දැක ගන්න ලැබුණා කියන්නේ එහෙම සත්‍ය කියන්නේ මොකද්ද ඔබතුමා ඒකෙන් අදහස් කරේ? ඒ සත්‍ය කියන්නේ කොහොමද ඒක මොන විදිහටද ඔබතුමා ඒක මිනිස්ලාද නැත්නම් ඉබේම එහෙම ආවද මේ වගේ දෙයක් අපිට කියලා දෙන්න පුළුවන් මොකද උනේ කියලා තමයි කියන්නේ. ඔගලගේ වැස්සේ මොකක් හරි කියන්න අදහස් කරාද ඔබතුමා? නෑ මං හිතන්නේ ඔබතුමාට ප්‍රශ්නේ පැහැදිලි යති නේද? ඒකට පිළිතුරක් දෙන්න. ඔව් පැහැදිලි ප්‍රශ්නේ පැහැදිලි. ඔව්. දැන් මම ඒක බොතේල්වල් තරණයි වසන්ත මහත්මයාට ඒකවල් තරණයි. ඇත්තටම ප්‍රශ්නේ පැහැදිලි. දැන් සාමාන්‍යයෙන් මම එතනදී ඒ අදහස් කලේ සාමාන්‍යයෙන් මට තේරිච්ච මේ ඒක වැඩෙන විදිය සාමාන්‍යයෙන් අපි මේ යම් කිසි ආකාරයක මේ තියෙන භෞතික දේවල් කියන්නේ ශරීරයට අදාළ කරගෙන තියෙන මනස පැත්තකින් තිබ්බත් මේ ටිකට කිසියම් ආකාරයක ඩිස්කන්ටෙන්මන්ට් එකක් එන්න ඕන ඩිස්කන්ටෙන්ට් එක. ඊට පස්සේ ඒකෙන් තමයි සිත නිබ්බිදාවට යන්නේ. පැෂන් එකට යන්නේ. එහෙම ගිය හිතක් තමයි සමාධි පැත්තකට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි කියන්නේ. ඉතින් සමාධියට සමසිත සමාධි වෙච්ච වෙලාවට පස්සේ කොහොමද විදර්ශනා වෙන්නේ කියන එක ඒන අරමුණු මත තීරණය වෙනවා. ඒන අරමුණු මත තීරණය වෙනවා. ඊට පස්සේ ඒ කොයි වෙලාවෙම ඒ කියන්නේ අපි හිතමු සමාලාවට ඒක ධ්‍යාන නිමිත්තක් නම් ධ්‍යාන නිමිත්ත නම් ඒන දි යනු වෙනවා. ඒන අනුව ඒක විදර්ශනා වෙන්න පුළුවන්. ඉතින් එතනදී අර කිව්වා වගේ දැන් අපිට කොයිම වෙලාවක හරි ඒක ඒ අදාළ ඥාන ටික වැඩෙන්න ඕන. ඒක සැරෙම වෙනවා කියන එකක් නැහැ මෙතනදී. ඉතින් එක එක අවස්ථාවලදී ඒ අදාළ වෙන විදර්ශනා ඥාන ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න ඕන. ඉතින් ඒ වැඩෙන අනුව තමයි මාර්ගය සකස් වෙන්නේ, එළි වෙන්නේ මාර්ගඵල දක්වා. ඉතින් ඒවා එක සැරේ වෙනවා කියලා මම දන්නේ කියලා මට ඉතරම් නෑ ඒක දෙමන්නේ. ඔව් දෙකක් පහක්ම මම හිතන්නේ එතන අර ප්‍රශ්නේ මේ විදිහට යමු කළොත් එතන දැන් අපි ඔය නවසීවතකේ වගේ දැන් මලමිනියක අපි බොහොම පිළිකුල් මේ විරාගී අදහස් නෙන්නේ මේක අසුබ ගතියකින් නේ මේක බලද්දී එන්නේ. එතකොට ඒක අර ඒන අසුබ ගතිය තුල කලකිරීමක්ද ඇති උනේ? එහෙමත් නැත්නම් එතන ඊට වඩා වෙනස් අවබෝධයක් තුල වගේ කලකිරීමක් ආවද රබේ? ඕ නෑ නෑ නෑ නෑ. ඒ ඒ ડિස්කෂන් කියන්නේ ඒ කලකිරීම නෙවෙයි. ඒක නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේ අපෝ ඒක පැටලවා ගන්න ඇත්තට මේක හරි අවසලාවක් මේ භාෂාවේ තියෙන අදුරදුකම් එක. ඒ අසුභ භාවනා පිළිකුල් භාවනා මූලික වශයෙන් තියෙන්නේ මේ හිතේ තියෙන කෙලෙස් අඩු කරගන්න. ඒ කියන්නේ ප්‍රබල වශයෙන් තියනවා නම් මේ රාග සිතිවිලි වගේ දේවල් අඩු වෙන්න. ඒවා අඩු වෙන්න ඒවා තදංග වශයෙන් තියෙන ඒවා ටික ටික ප්‍රහාණය වෙන්න තමයි ඒවා උපකාරී වෙන්නේ. නිපිදාව කියන එක එන්නේ ඊට වැඩිය එහා ගිය එකක්. එතකොට එන්නේ ගොඩක් මේකනේ ඊට එහා මේ ඇත්තටම එතනදී ඒ අවේන සිටිවිලි වුණත් ඊට පස්සේ ඒවම ඇත්තටම නිපිදාව වෙන්න පුළුවන්. ඊට පස්සේ එනකොට මේවා ඇත්තට තේරුම්ම නැහැ කියන එක අදහස ඒවිල්ල ඒ පැත්තෙම එහෙමම නිපිදාවට යන්නත් පුළුවන්. ඉතින් අර අසුබ භාවනාවෙන් ඒක කලකිරීමක් කියන්නෙත් නැහැ. ඇත්තටම මේ තියෙන කලකිරීමක් කියලා කියන්න බෑ. මේ නවසීවත් එකේ වගේ නෑ කලකිරීමක් නෑ සමාජ පිළිපුණක් වගේ. ඒකත් ඇරියේ ඉතින් අර මේ එක වෙන්නේ හිත මේ ප්‍රේක්ෂාව පැත්තට යනවා ගොඩක්. හිත ප්‍රේක්ෂාව පැත්තට ගොඩක් මේ අර එක පැත්තකට යලා තියෙන එකක් අයින් වෙනවා. එහෙමයි වෙන්නේ. ඒක හිත ගොඩක් උපේක්ෂා වෙනවා මේ තියෙන අර අපි දන්නවනේ රාග පැත්තට හිත ගියහම අපිට දැනෙන විදිය සෑහෙන මේක මේ ඇදෙන පැත්තක් දැනෙන තැන් තියෙනවනේ ගොඩක්. ඒව අඩු වෙනවා සෑහෙන. මම හිතන්නේ දැන් ඒක තමයි. ඒක අපේ මම හිතන්නේ කල්යාණ මිත්‍රයන්ට ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක නිකන් මේ දකුණ කොට නිකන් පිළිකුලක් ඇවිල්ලා මේක වැඩකට නැති දෙයක් කරන්නේ මේ කුණු වෙලා යන ගතිය සිහි වෙලා එහෙම අර ඒ මත්තමෙන් එන කලකිරීමකට වඩා මම හිතන්නේ ඔබතුමා කියන්නේ මේක කරනකොට ටිකක් අර උපේක්ෂා ගතියකට වගේ අත්විඳීමක් වගේ සිද්ධ වීමක් වෙනවා වගේ අදහසක් කියලා මට හිතෙන්නේ. මේ වසන්ත මහත්මයා ඒ ප්‍රශ්නේද පිළිතුරක් ලැබුණා නෑ කොහොමත් ඉතින් කර්මකට සිද්ධියකින් ගන්න ලැබුණා. එහෙමයි මම දැන් ඉතිතුමා ඒ කීවෙන් බාහිරින් එන ඒක ඒ භාවනාව තුළින් සමාධියක් එකක් ලැබුණා. ඒ සමාධිය තුළින් යාට ඒ බාහිරින් ඒක දැකපු විදිහින් කලකිරීමක් නෙමෙයි. ඒ කියන්නේ ආවේ නමු තමන් තුළින් කියන එක වගේ අදහසක් තමයි මම හිතන්නේ මට තේරුනේ ඒ විදිහට තමයි කිව්වේ කියලා. එතකොට සත්‍යයක් කියන එක ඒ සත්‍ය කියන එක දැකි කොහොමද කියන එක මට පොඩ්ඩක් කියන බාන කොහොමද කියලා. දැන් එතන සත්‍යයකට ගිහින් දැන් සත්‍ය කියන එක හරි සබ්ජෙක්ටිව් නේ. සත්‍ය කියන එක දැන් කිනාට එකක සත්‍යවල තියෙනවා. ඉතින් මට කියන්නේ විවිධ ආගම් වල විවිධ කල්චර් එකක් වත්තු ඒගොල්ලන්ගේ පිටික ඒව සත්‍යක් කියලා කියන්නේ මම දැන් මේ දහම තුලින් දැකපු සත්‍ය කියන එක ඔබතුමාට පොඩ්ඩක් ඇහිලා දෙන්න පුළුවන්. මේ තුලින් මොකද්ද දැක්ක සත්‍ය කියනවා? මම දන්න තරමින් කියන්නම්. ඉතින් මම මේ ගොඩක් වෙලා අපේ ජයන්ත සත්‍යයගේ විස්තර කරන්න නම් මට හැකියාවක් නැහැ. දැනුමත් අඩුයි, අත්දැකීමත් ඉතින් ප්‍රතිගෙන ටිකක් තමයි තියෙන්නේ. දැන් අපිට මේ ඒක ඉතින් වෙනම පැත්තකට යවෙනවා හැබැයි. මොකද දැන් මේ යෝනිසෝ මානසිකාරයනේ මේ හැමතැනම වැඩ කරන්නේ. දැන් අපි මේ ධර්මයේ අද මුල ඉඳන් අද වෙනකම් මෙහෙමයි තියෙන්නේ. ඒ නිසා මානසිකාරය. ඉතින් අපි මේ දැන් ඔය දවසීගතික ඔය ඕව කරලත් ඇත්තටම පටන් ගන්නේ ඕනිසෝ මානසිකාරයක් කියලා. දැන් අපි දන්නවා මේ හිතේ තමයි ක්ලේශ ඇති වෙන්නේ. මේ රාග සිටිවිලි අරගෙනවා මේ ලොකුට තියෙනවා ඒව උනත් පොඩියට තියෙනවලත් ඔක්කොම මේ සිිතේට දැකෙන දේවල් කියලා අපිට මුලින් මූලික වශයෙන් මේක නිසාම තමයි අපි ඔය භාවනාව තෝරගන්නේ අපි කියලා මේ යනවාසී ගැටික කරන්නේ අපිට ඒක දන්නවා මේක මේ වගේ කැලස් අපිට තියෙනවා කියන්නේ ඉතින් ඒ පැත්තත් ඉතින් ඊට එහා ගියාට පස්සේ මම කිස් මායිත සමාධිය උනාට පස්සේ එතනදී දැන් ඊටකොට සියුම් වෙන මේක සියුම් වෙනවා ඊට පස්සේ දැන් උත්තර වෙනකොට දැන් ඒත් මම එක්ස්පීරියන්ස් කරන විදිය අරට වැඩිය වෙනස් වෙනවා කියන්නේ මම කියන එක එක්ස්පීරියන්ස් වෙන විදිය වැඩිය සියුම් වෙනවා දැන් එහෙම වුණත් දැන් අපි දන්නවා හොඳටම දැන් මේ සෙල්ලම යන්නේ මෙතන මේක ක්‍රියාවලිය යන්නේ මේ කිසියම් ආකාරයක මේ අපේ ආයතන සකස් වීම තුළින් ඇති වෙන නාම රූප විඤ්ඤාණ මේ සංසිද්ධිය තුළින් කියන එක. එතකොට දැන් අපි සිත සමාධියකදී මේක සත්‍ය දැකෙන්නේ එකක් තමයි දැන් අපි කිව්වාගේ මම අර කලින් කිව්වාගේ මහත්මේ මස තේරෙන විදිහට මස අත්දැකීම නෝ එකතරේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මොකද අපි දන්නවා මේ විදර්ශනා දාන 17 තියෙනවා. ඉතින් ඒවා එක එක අවස්ථාවලදී ඇති වෙන එකතරේ තියෙනවා පුළුවන් දන්නේ. ඉතින් දැන් උදාහරණයක් වශයෙන් අපි ඒ දැන් නාම රූප පරිච්ඡේදයක් ගත්තොත් එහෙම දැන් අපිට ඒන අරමුණක් අපිට ඔය දැන් සාමාන්‍ය අපි දන්නවා මේ දැන් අපේ මානසික ආර හැම කිස්සෙම එළියට යොමුලා තියෙන්නේ මොකක් කරේ අපි තමයි දැන් ඔය වසුදේකටත් කියලා දැන් ඉතින් මලමිණ එළියේ මේක අපිත් එක්ක සංසන්දනය කරනවා තමයි නමුත් ඒ වෙකින් වෙනකොටත් ඒක අපි එළිය තියෙන දෙයක් හිතේට සලකලා තමයි ගන්න අපේ මානසිකාරයේ එළිය තමයි යොමු වෙලා තියෙන්නේ. අර සමාජයකදී අපිට ඒ එන සංඥාව සෑහෙන සිළුම් වෙනවා ඒක හැකිය පුළුවන් අර ඒ මානසිකාරයම පාවිච්චි කරන්න පුළුවන් අර දැන්න වේදනා සංඥා චේතනා පස්ස ටික බලා ගන්න. ඒ ටික බලාගත්තට ඒ ටික බලනකොට තමයි එතනදී ඇත්තට මේක කරන විදිය තේරෙන්නේ. මට තේරෙන විදිහට. ඉතින් එතන තමයි ඇත්තටම සත්‍යයක් කියලා එකක් දකින්න පුළුවන් වෙන්නේ. මේක කොහොමද ඇත්තටම මේකද මොකද විඤ්ඤාණයට විඤ්ඤාණය බලන්න බෑ. ඒක මොකද විඤ්ඤාණය තුලින් විඤ්ඤාණයක් තේරුම් ගන්නවා කියන්නේ මොකද විඤ්ඤාණයෙන්ම මේක කරන්නේ. ඒක අපි දැක්කසිබල් නෑ කියලා මට තේරෙන්නේ. හරියට නිකන් හරියට ගහක යට තියෙන මුල් ටික වගේ අර ගහෙන් උඩට එන උඩට ගස්සේ තියෙන අතු ගෙඩි ඒ වගේ තමයි ඔය අපේ සිතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වේදනා සංඥා චේතනා ඔය නාම ධර්ම අර මානසිකාරයේ අපිට කොයි වෙලාවකරි යොමු කරව ගන්න පුළුවන් නම් අර එළියේ අපි අර කලින් වේදනාවෙන් අල්ලගෙන පුරුදු වෙලා තිබිච්ච දේ බලන්නේ නැතුව අර එන වේදනා සංඥා චේතනා ටික බලලා එක ප්‍රතිසම්පාදයේ ඒ විදිහට බලා ගන්න පුළුවන් නම් එතන තමයි සත්‍ය දකින්න පුළුවන් කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක බලන එකට යොමු වෙන්න ඕන අරමුණ මොකක් හරි වෙන්න පුළුවන්. එතන දිරුක් මහත්මයා මම පොඩි බාධා කිරීමක් කළොත් අපි දැන් නවසීවතිකය ගැන කතා කරන නිසා ඒ නවසීවතිකය තුලින් අපි හිතමු දැන් අර මලමිනී එක එක අවස්ථා අර උද්දුමාතකය හරි ඔබතුමාට ඉදිනිලාගිය ඒ වගේ වෙලාවක් හරි මොකක් හරි අන්න ඒ වගේ දෙයක් ඔය ඥානයකට සම්බන්ධ වීමක් වගේ දෙයක් අත්දකින්න ලැබුණද නැත්නම් ඉස්තර කරන්න පුළුවන්ද? එහෙම මේ නවසීවතික සම්බන්ධ කරලා නම් මට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. කොග්ගලගේ මහත්මයා මොකද මේ හිතේ අර අර තියෙන මේ හිතට තියෙන රාග සිතිවිලිත් ඇත්ත අයින් වුණාට පස්සේ ඒක ගැන එච්චර කරදරයක් නැහැ. ඒක ගැන මෙහි කිරීමක් නැහැ ඊට පස්සේ. ඔබතුමා ඒ නවසීවතිකේ හරියේ 23 පහ හරියේ සඤ්ඤා යදා ගත්තේ එතකොට අර හිත සමාධි කරගන්න විතරයි නේද? විතරයි එහෙමයි. හොඳයි. දෙවි මං හිතන්නේ අපේ තව මහත්ෙක් මං හිතන්නේ ප්‍රසන්න මහත්මයා මොනව හරි කියන්න උත්සාහ කළා නේද? ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි කියලා දෙනකොටම ඇත්තටම මටත් මම දැන් link එකක් දැම්ම ඇත්තටම ඒකේ ගැන මේ කතාව කියන්නේ මම මේ කතා කරේ ඇත්තටම ඒ මේ ෆොටෝ එක මම ඉස්සෙල්ලා දැක්කහම ඇත්තටම මට ඇති වුණේ මම කායනුපස්සනාව කරත් මට ඇති වුණේ හරිම අපිරියාව. ඉතින් මුලදී මම එක දිහා බලන්නවත් නැතුව ටිකක් හිටියා. ඊට පස්සේ තමයි මම ඒක කල්පනා කරලා මෙනෙහි කරන්න පටන් ගත්තේ. මෙනෙහි කරන්න පටන් ගත්තාම ඇත්තටම ඒක මට මේ ආහාරයේ ප්‍රතිපල සංඥා මෙනෙහි කරනකොට මට හරියට උදා වුණ. ඇත්තටම මම මේ කන බත් ඇටේ තුලින් හරි මේ වගේ පණුවෙක් පැහැදිලා මේ මගේ ඇඟ තුලින්ම මම එළියට එන්න පුළුවන් නේද, මගේ මේ ශරීරය තුලින් එන්න පුළුවන් කියලා, ඒ වගේ මගේ ඇතුළටම මට මෙනෙහි කරගන්න මේක බොහොම මට ප්‍රයෝජනවත් වුණා. මේ දාලා තියෙන මේ ලින්ක් එක මම දන්නේ ඔයගොල්ලන්ට පේනවද කියලා, කාගේද කවුද මේ මටත් දීපු ලින්ක් එක. එතකොට ඒ වගේ මලමිනියක් වගේ කියන්නේ මගේ ශරීරය ඇතුළට බලාගන්න මට බොහොම ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම මට ගොඩක්ලට මතක් වෙන දෙයක් මට තියෙනවා. අපි මම පොඩි කාලේ අපේ අම්මට අමතක වෙලා විතරයක් බදපු විතරයක් පැත්තකට කරලා තිබ්බා. මේක මතක් නැතුව දවස් දෙකක්ද තිබිලා තිබ්බා දන්නේ නැතුව. එතකොට ඒක අරිනකොට ඇත්තට මේක හිටි තිබ්බ විතරයක් නෙමෙයි, ඒකට තිබ්බේ පණුව ගොඩක්. මේක මට හුඟක් වෙලාවට මතක් වෙනවා. මේ කියන සමහර වෙලාවට මම කරන්නේ නම් කායනුපස්සනාව, මේ කායනුපස්සනාවේ ඇත්තටම මේ ඉරියාපත පබ්බයයි මේ චිත්තාන වාසනාව තුලින් ඉත මේ කියන්නේ සම්පජාන්නේපත් පබ්බේ. ඉතින් ඒ වුණාට මේක මෙනෙහි වෙනවා වරින් වර මට. මේ ඇත්තටම මේ ශරීරයේ තියෙන්නේ අපි ඇත්තටම මේක ආශාවෙන් මේ හැමතිස්සෙම ගෙනියන්න බලන මේ ශරීරයේ මේ තරම් කවදාහරි දවසකට දුක්ඛිත සත්‍යයට පත් වෙන දෙයක් නේද කියන එක මට තේරෙනවා. ඒ තේරුම් යනවා බොහෝ දුරට. ඉතින් ඒක මෙනෙහි කරන්න බොහෝ දුරට මේ මම බලනවා මේ අනිත් භාවනාවල කරන අතරතුරදත් තුලදිත් මට මේක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. තෙරුවන් සරණයි කියන්නේ මම කතා කරේ. හරි. තෙරුවන් සරණයි මේ ප්‍රසන්න මහත්තයා බොහොම වැදගත්. එක්කම මම පොඩි ඉල්ලීමක් කරනවා. මොනවා හරි මේ chat group එකකට post කරනවා නම් ඉස්සෙල්ලා දලුවත් මහත්තයාගේ අවසරේ අරගෙන ඊට පස්සේ යදන්න. දැන් ඉතින් ඩාප්ලේවට නම් කරන්න දෙයක් නැහැ. ඉතින් එතන බලනකොට මම අර මලමිනී එක එක අවස්ථා දක්වන පින්තූරේ දකිනකොට ඇත්තටම මට ඉස්සර කාලේ මම සම්බන්ධ වුණ වැඩක් ඔය චිත්‍රය අපි නිර්මාණය කරලා මුද්‍රණය කෙරුණේ සිංගප්පූරුවේ. මම ඒ කාලේ ඉන්න කොට මම හිතන්නේ 96 97 විතර දවස්වල. ඉතින් ඒක ලෝකේ පුරාම ඊට පස්සේ ඒක ප්‍රචලිත වුණා. දැන් ආරණ්‍ය වල ගොඩක් ඒක මුද්‍රණය කරපුවා තියෙනවා. ඒකත් පොඩි සියුම් මේ පහන් සංවේගයක් ඇති වුණා ඒක දකිනකොට. කල් දැක්කත් මේකේ පොඩ ෆොටෝ එකක් නැද්ද මේ තියෙන අපි දාලා තියෙන එක මේ පොඩි පුංචි පේන්නේ නැවගේ නේ. ඔක ගොඩාක් ලබා ගන්න පුළුවන්. මේ අනේ මන් ළඟට දැනට නෑ ඒක. මේ ස්කෑන් කරපුවා එහෙම ඇති ඒක ලබා ගන්න පුළුවන්. මේ එතකොට අපේ තව මං හිතන්නේ අපේ වෙලාවත් අවසන් වෙගෙන යනවා. මේ ජයන්ත මහත්මයාටත් මොනවා හරි ඉදිරිපත් කරන්න තියෙන නම් කරලා අපි මේ සංදේ මහත්මයාට ආරාධනා කරමු පුණ්‍යානුමෝදනාවක් කරන්න. ඊට පස්සේ තෙරුවන් සරණයි. අවතරන් තමයි පොගලගේ මහත්මයා බොහොම පින් දිල්රොක් මහත්මයා ඔබතුමාගේ දායකත්වයේ හරිම වටිනවා. මොකද ප්‍රායෝගිකව ඊ අත්දකින සුළු දේ වටිනවා ගොඩාක්. මේ පොතපතේ දැනුමට වඩා ගොඩාක් වටිනවා තමන්ගේ ඒ ලබන අත්දැකීම. ඔබතුමා මතක් කරා මේ කියර ඇත්තටම මුලින්ම කියනකොට මේ සුත්‍ර දේශනාවේදී කියන්නේ මේ අපි අර කතා කරා වගේ මේක මුලදී ගන්නකොට මම කියන්නම් මෙන්න මේ විදිහටයි කියන්නේ. කුණිචපරම් වික්ඛවි වික්ඛ සේයතාවේ පස්සේය ශරීරං තිවතිකාය ඡද්දිතං ඒකාහ මතං වා ද්වේහ මතං වා තීහ මතං වා උද්දමාතකං විනීවතං විපූප්පක ජාතං. මේක කියන්නේ මැරිලා දවසක් ගිය හෝ දවස් දෙකක් ගිය හෝ දවස් තුනක් ගිය හෝ උද්දමාතික ඉදිමිච්ච විනීලක විල්පාත වෙච්ච විපුබ්බක. ඒ කියන්නේ මේ තරව වැහෙන ශරීරයක් ගැන කියන්නේ. ඒ වගේම මේක මේ අවස්ථාතික දවස් 9 ගැන නෙවෙයි, මේ අවස්ථා 9ක් කියන එක තමයි නැවත වරක් අපි මතක් කරගත යුතු වෙන්නේ. මොකද අවසාන එක ගත්තොත් ඒක කියන්නේ බොහෝ කලක් ගිහිලා මේක නිකන් අර හුණු සුණු ඉසුණු වෙලා ගිය සත්‍යයක් නේ කියන්නේ. ඒකට ගොඩාක් කල් ගිහිලා. ඒකින්ද මේක කාලයකට වඩා නිකන් මේ අවස්ථා අනුව තමයි මේකේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ගැන නිතර මෙනෙහි කරනවා නම් කොහොමත් සිතේ තියෙන අර නීවරණ ධර්ම යටපත් වෙන බවක් හොඳටම පැහැදිලි වෙනවා. විශේෂයෙන් මේ බුද්ධ දේශනා කියවද්දිත් ඒක වෙනවා. නමුත් දැන් මේ විදිහේ දෙයක් නිතර මනසට නංවගෙන ඒ ගැන මෙනෙහි කරනකොට තමන්ගේ ජීවිතයට තමන්ගේ කයට කයත් මේ වගේයි කියලා අප උපසංහරණය කරනකොට අත්ත වශයෙන්ම සිතේ බොහෝ තැන්පත් වීමක් මේ සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම මේ අපේ ඒ කියන්නේ නීවරණ ධර්ම යටපත් වෙලා. ඉතින් මම හිතනවා මේ අලුතෙන් කෙනෙකුට පටන් ගන්නවා නම් මම හිතන අද මේ නවසීවතිකේ ගැන තවදුරටත් මේ සූත්‍ර දේශනාය වගේම ස්වාමීන් වහන්සේලාගේ දේශනත් ඇති ඒවත් අහලා යම් කෙනෙකුට මේ පිළිබඳව වැඩිමිට කනත්තක් තියනවා නම් ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. ඒ වගේම අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන විදිහට මේ නවසීවතිකේ කායානුපස්සනාවේ එක කොටසක් අවසාන කොටස හැටියටයි නවසීවතිකේ දක්වන්නේ. ඉතින් මම හිතනවා බුදුජාණන් වහන්සේ විසින් වදාළ මේ දේශනාව අපිට මහත් ඵලයි මහානිසංසයි කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව තවදුරටත් මානසිකාරය කරන එක මෙනෙහි කරන එක ධර්මයේ අහන එක මනසට නංවා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා කියලා. ඉතින් කෞද්දලිය මහත්මයා ඔබතුමාටත් ඉතාමත් පින් අද සාකච්ඡා මෙහෙවට ඒ වගේම නලුවත් මහත්මයාටත් පින් අපිට මේ වගේ ධර්ම මණ්ඩපයක් ලබා දුන්නට. හොඳයි, එහෙමනම් මම ඉදහස් නවතින්න කෙරුවා තමයි. අපේ සංදේ මහත්මයාට ඉදිරිපත් වෙන්න කලින් මට මේ පොඩි අමතක වීමක් වුණා. අපේ ප්‍රසන්න මහත්මයා බොහොම වැදගත් උදාහරණයක් ගත්තා. විස්තරයක් බදලා දවස් දෙක තුනක් තිබිලා ඒක බලනකොට ඒකේ පණුව ගොඩක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රායෝගික අත්දැකීමක්ම තමන් කරන භාවනාවලට සම්බන්ධ කරගන්නවා නම් ඒක හුඟක් සාර්ථක වෙනවා. ඉතින් අපි එක එක්කෙනාගේ ජීවිතවල අපේ හිතවලට කාවැදුණු අන්න ඒ වගේ සිද්ධි තියෙනවා. අමාර ඒක පොඩි කාලයක් දැකපු දෙයක් වෙන්න පුළුවන්. අර ඒක හිතට කාවැදිලා තියෙනවා. එතකොට මේ තමන්ගේ භාවනාවක් කරද්දී අන්න ඒ වගේ දේවල් සිහි කරගෙන ඒකත් යොදා ගන්නවා නම් ඒක හුඟක් උපකාරී වෙනවා කියන එක තමයි අපේ ප්‍රායෝගික අත්දැකීම. ඉතින් ඒකත් හුඟක් වැදගත් කරුණක් ප්‍රසන්න මහත්මයාට ඉදිරිපත් කළේ. ඉතින් බොහොම පිං මේ අද සහභාගී වුණ හුඟක් අය සහභාගී වුණා. ඉතින් මේ අපි සංදේ මහත්මයා පුළුවන් මේ අවසන් කරන්න පුණ්‍ය අනුමෝදනා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පළවෙනිම බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ මාගේ නමස්කාරය වේවා. ඇත්තටම ඉතින් මම ගොඩක් ආදුනිකයි. මම තාම අවුරුද්දක් විතර කාලෙක තමයි මේ ධර්මයට යොමු වෙලා. නමුත් මම දලුවත් මහත්මයා අපිට මේ ලබා දෙන ධර්ම දාණය අන්න වචනේ කියලා නිම කරන්න බෑ. ඒකනම් මේ බුද්ධාලම්බන පීඨයක් වගේම ධම්මාලම්බන පීඨයක් ලැබනවා. මම උදේ පාන්දර නැගිටලා උදේ වෙනකම් බලන් ඉන්නේ මේ ධර්ම වැඩසටහන සාකච්ඡාවට සහභාගී වෙන්නේ. මොකද නොදන්න කාරණාවල් ඉගෙනින්නේ පියවරින් පියවර අපි ධර්මයට යොමු කරනවා. මම මෙතනට එනකොට කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. නිකන් බණ කතාවල් විතරක් YouTube වලින් ශ්‍රවණය කරපමණයි. නමුත් මට දැන් හිතෙන මං ක්‍රමයෙන් මේ නිවන් මාර්ගයට යන මාර්ගය මොකද්ද කියලා අවබෝධකගෙන මේ භාවනා කියන්නේ මොකද්ද කියලා හරි දැනගත්තේ මම මෙතනට පැමිණියට පස්සේ. ඉතින් දවසින් දවස භාවනාවට යොමු කරමුයි. භාවනාව ධානාපාන සති භාවනා කියන්නේ මොකද්ද? මුලින්ම සතර සතිපට්ඨානය හඳුන්වලා දීලා ඒ සමේ සත්‍ය බුද්ධංග කියන්නේ මොනවද? ධර්ම කියලා ඒ හැමදේම පියවරින් පියවර හොඳ ධර්ම දේශනාන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා වදම්මලා අපිට ඒ ධර්ම ඥානය ලබා දෙන්නේ. සූත්‍ර පිටකයෙන්ද අභිධර්ම පිටකයෙන්ද දැන් ඇත්තටම මේ ජයන්ත් මහත්මයාට අතාර මහත්මයාට තින් සිද්ධ වෙන්න මේ දලුවත් මහත්මයා නිසා තමයි මේ හැමදේම ලැබෙන්නේ. මේ පාලි භාෂාව පවා හදාරමින් සිටිනවා. මේ සුළු කාලයේ තුළදී මට පුදුම දහම් දැනුමක් ලැබුණා. අද දින මේ සාකච්ඡා කර විශේෂමක ඔබලගේ මහත්මයා මේ ජයන්ත් මහත්මයා අද නම් දලුවත් මහත්මගේ සමීම මම දැක්කේ නැහැ. ටික කාලයක් ටික වෙලාවක් හිටියේ. නමුත් ප්‍රශ්න අසමි. ප්‍රශ්න අපිට මොන හැම වටහ ගන්න බැරි හැම ගැඹුරු දැනක්ම අපිට පෙන්වා දෙමි. අපි මේ ඇස්තික අවල අපිට එදියා බලන්න. සි ගොඩක් හයින මිතුරන් චිත්තා මහත්මිය, දිල්ලුක් මහත්මිය, වසන්ත මහත්මිය, නම්ගම් වශයෙන්ට හරියට ආසංග මහත්මිය ගොඩක් මහත්පුරු හොඳ ධර්ම ඥානය තියෙන මහත්පුරු හැම වාක්‍යයකදීම අපිට හිතන්න සලස්වනවා. මේ ධර්මය මොකද්ද කියලා හිතන්න අපිට ඉඩ දීලා මේ සාකච්ඡාව අහන්නකොට ඇත්තට හිතෙනවා ගාමී බුදුන් නැති බුදු ඥානන් කෙනෙක් නැති මේ අපේ ජීවත් වෙන මේ ලෝකේ අපිට ධර්මීය දේශනා කරන් මේ තරම් ගැඹුරු ඥානයක් ලබා දෙන්න මේ හොඳ කර්ණ මිතුරන් මිතුරියන් ලැබිච්ච එකන ඇත්තටම අපි මහත් පැත්තකින් පොඩි පිනක්කාරි කරලා තියෙනවා කියලා මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. මම හිතනවා මේ විදිහට මේ ගමන ගිය මට ඉක්මනට යම් කිසි තැනකට පීසෙන්න පුළුවන් වෙයි කියලා ඒ තරම්ම වැදගත් ධර්ම දේශනා සාකච්ඡාව අපිට ලබා දෙන්නේ. ඒක අද වුණත් මන්නානුස්සතිය මේ අද නවසීහසක භාවනාව මම වැඩි එකට පුරුදු නැහැ. කායානුපස්සනාව තමයි කරගෙන ඉන්නේ. නමුත් අර අද මොකද ඒකෙන් කෙරෙන්නේ මේ අපේ ශරීරයේ තියෙන කුණුඹ කොටස් 32 ඒවා මේ මරණයෙන් පස්සේ අපි ඒ මොනවද ඒ ශරීරෙට වෙන්නේ අපිට ඒ සම්බන්ධ කරන අපේ තියෙන මේ ශරීරයට තියෙන බැඳීම කාම ආශාවල් ඒ කාම ලෝකෙන් අපිට තුරන් කරන්නේ මේ දේශනා වහන් ඉන්නකොට ඇත්තටම මේ මොකද මේ ජීවිතේ කියලා පුදුම කලකිරීමක් ඇතිවෙලා මේ මෙතන ඉක්මනට මිදෙන්න ඕන මේ අපි මේ අල්ලගෙන ඉන කයෙන් අපි මිදෙන්න ඕන කියන එක හරියට අවබෝධ වෙනවා. මට වචනේ නම් හරිය ප්‍රකාශ කරන්න තරම් වචන පුරුදු නැහැ. මොහොත් මට මනසින් සෑහෙන දුරට මම මේ ධර්ම දේශනාවලින් ප්‍රයෝජනක් ගන්නවා. ඉතින් මම දැන්ට වශයෙන් කියන්නේ ඉතරයි. මම ඇත්තටම හැම මහත්සි කර්ම විතුරෙක් මිතුරියක් තමයි. මහතුරු අත්‍රාකතා සභාවගෙන සිතා මහත්මයාට අනිත් මහත්තුට හැම දිනකම දෙපාණ මතින් සීමාත් කරනවා. මොකද අපි වගේ මේ ධර්මයක් දැනගන්න අපහසුයි. මේ ඉන්න අවස්ථාවක අපිට මේ විදිහට ධර්ම දාණය දෙන විශේෂමට මතක් කරන දලුවත් මාස්නා නිසා තමයි අපිට මේ හැම දෙයක්ම ලැබෙන්නේ. ගුරුවරයෙක් වගේ හරියට ස්කෝල්ස්යන් ප්‍රින්සිපල් කෙනෙක් අපිට බෙල්ල එක ගහලා දැන් ඔන්න පන්තියේ එන්න කියන වගේ. සමහර වෙලාවට අපිට උදේ පාන්දර නිසා මට ඇහැරෙන්නේ නැහැ. නෝට් දෙකක් තුනක් කෝල් ආවම තමයි මට ඇහැරෙන්නේ. ඒ තරම් උනන්දු වෙලා අපි මේ මාර්ගයට යොමු කරනවා. ඉතින් මම ඔබතුමාගේ දෙපානවද ඉතින් අනුමෝදන් කරනවා. සියලුම දෙවිදේවතාන් වහන්සේලා මේ හැම කාලෙම ඉතුරු මිත්‍රියෙක්ම වත්ම සියලුම සත්‍යයෙන්ම ආරක්ෂා කරලා තවත් මේ බුද්ධ මාර්ගය ගමන් කළ බුද්ධ ඥාන ධර්ම ඥානය ලබා දෙන්න මේ හැසේවා ඔබතුමන්ලාට. එසේම ඔබතුමන්ලා පතන බෝධියකින් අමාමා නිවන් සුව අත්පත් වේවා. සාදු සේම මේකේ විශේෂම සඳහන් කරන්න ඕනේ ජයන්ත මහත්මයා මට මේ අභිධර්ම සහ පාලි භාෂාව කියලා දීලා මේ කියලා දෙන ගුරුවරයෙක්. ඒක ඔබතුමාටත් මම හිතේ මේ වෙලාවේ සින් අනුමෝදන් කරනවා. ඒ තරම් ආසාවකින් තමයි මේ ජීවිත ගමන ගමන් කරන්නේ. මේ කිත්තා ඉක්මනින් හැම දිනාටම පතන් අවබෝධයෙන් නිර්වාණ සුව අවබෝධයව සාදු සාදු සාදු සාදු ඔබතුමාටත් අපි හැමෝම රැස් කරපු තින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මනින් ධර්ම අවබෝධය සඳහාම ඒක ප්‍රාර්ථනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. සර්වසාධාරණ සාදු සාදු සාදු අපිට ලෝක අසල